ඒ කාලමලේ පරිදි පේනතුන් තමයි මෙහි දායකත්ව යුතුයන්නේ. සුතුම් නාලේස්තර මහත්මී බලාපොරොත්තු වෙනවා තමන්ගේ මව්පියන්ට පුණ්‍යයන් වදනා කරන්නට. ඒ වගේම කරණ විජේ සූර්ය ඒකාන් සත්තර බමුදුනි යන අයට සෙත් ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වෙනවා. හේමරාණි ඩයස් මහත්මී බලාපොරොත්තු වෙනවා මව්පියන්ට පුණ්‍යයන් වදනා දෙකරන්නට. නොවැම්බර් 13 වෙනි දිනට උපන් දිනයේ සමරන්න මාධ්‍ය ප්‍රදේශ පුණ්‍යවන්ත ආශිර්වාද කරන්නට. දෙසැම්බර් 5 වෙනි දිනට උපන් දිනයේ සමරන්න සාගර දැස් පුණ්‍යවන්ත ආශිර්වාද දීමට බලාපොරොත්තු වෙනවා. කුමුදලිය රත්නායක මහත්මියගේ දෙමව්පියන්ට දිගාසිර ප්‍රාර්ථනා කරන්නට. ප්‍රවේණි ඩයස් මහත්මාගේ දෙමව්පියන්ට පුණ්‍යවන්දනා කිරීමට. විදේශගත අධ්‍යාපනය ලබන වරුණී දේශාලේ දේනියට පෝතලිහා අතන් දෙපළටත් ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ආශිර්වාද කිරීමට බලාපොරොත්තු නැත්නම්ට සියදරස්නි ආශිර්වාදයෙන් සියලු යහපත අභිවෘද්ධිය වේවා. පුණ්‍යාන්මදනා කිරීමට බලාපොරොත්තු වන ඒ දෙමව්පියන් ආදී හැම දෙනාටම පරලෝක ජීවිත සුභිගාමී වීමටත් මේ පුණ්‍ය ධර්මයේ හේතු වාසනා වේවා. මේ පැතුමින් අපේ ධර්ම දේශනාව ආරම්භ කරන්නයි බලාපොරොත්තු වන්නේ. පින්නතුනි, බුදුරජාණන් වහන්සේගේ ධම්ම කියන කියන්නේ අපේ ජීවිතයට ලැබිච්ච ලොකුම ආලෝකය. බුදුහාමුදුරන්ගේ ධර්මයේ තමයි පින්නතුනි බොහෝ දෙනෙක් නිරීක්ෂණය තුනේ. මේ පින්නතුන් දන්නවා බුදුහාමුදුරන්ගේ කාලේ කෙහෙළිය දිසාවත නිර්ණයය මහා දුක් වේදනාවෙන් සිටියාය. ඒ දුක්වලින් නිදහස් වුණේ මේ ධර්මය අහලා. ඒ වගේම තවත් සමහර අයගේ මහා ධනවත්ය මහා ධනයක් තිබුණත් ජීවිතයේ තිබුණ අතෘප්තියෙන් කෙරේ යෂ්ඨපුර පුත්‍රයා නෑය. යන්නේ මහා ලෝකයේ දය නෙවෙයි. නමුත් ධනය ලබලා ඒ ධනයෙන් උපරිමයට කිහිල්ලා. නමුත් ඒ ධනයෙන් ලෝකයක් නැති වල අවබෝධ කරගෙන මේ ශාස්ත්‍රයට ඇතුළත් වෙන්නයි. රාජපාල කියලා කියන්නේ මහා සිටුවරේගේ පුතේ. රාජකම ආහාර පාන ආදී සංග්‍රහ කරන්න පුළුවන් දුර්දේශයන්ගේ අවස්ථාවක් ඇති වෙච්ච අවස්ථාවක මුළු රටක් පෝෂණය කරන්න පුළුවන් කුමාරයෙක් රටවල් කියලා කියන්නේ. මහා ධනියක් තිබිච්ච මේ කුමාරයා බද්දර යවුණ වෛද්‍යයෙන් ඉස්තියන්නම් මාතල මහන්නා. ඒ වගේම රජ කුමාරවරු, පිටු කුමාරවරු, ඇමතිවරු මේ ධර්මයේ සාරය පිළිතුරි මේ ධර්මයේ තියෙන ජීවිත ආලෝකය නිසා අපට පිනතුනේ වර්තමානයේ තියෙන වටිනාම දේ තමයි අපේ ජීවිතේ නවත්තු ධර්මය. බොහෝ දෙනෙකුට ඉතින්නේ ඉතින්නේ අපේ ලක්ෂණ රූප සම්පත්තිය තියෙනවා නම් අපිට ඒක බොහෝ වටිනා දෙයක් කියලා. ඒක වටිනම තමයි. ඒ වගේම තවත් සමහර අය ඉතින් ඉන්නවා හොඳට කියාත් වරක් පිළමත් තියෙනවා නම් සමාජ ලෝකෝණයක් වර්ණයක් සම්බන්ධයක් කියලා. ඒ වගේම තවත් සමහර අය ඉතින් ඉන්නවා ඉහලින් ඉගෙන ගන්නාම ඉහළ උපාධිය තියෙනවා නම් ජීවිතේ ලොකු ආරක්ෂාවක් ඇතිවෙනවා යන්නේ කියලා. තවත් සමාජයක ඉන්නවා සමාන හොඳ දරුවන් ඉන්නවා නම් මතර උගත් දුවකුතුන් ඉන්නවා නම් ඒකත් ලොකු ඇතිවෙනවා කියලා. ඒ වගේම තවත් සමහර අය ඉහළ රැකියාව තියෙනවා නම් උසස් ඥාති මිත්‍රාදීන් ඉන්නවා නම් දේශපාලන රැකවරණිය තියෙනවා නම් ඒකත් ලොකු ජීවිත ආරක්ෂාවක් කියලා. බොහෝ වටින දේවල් කියලා. ඒ වගේම ඇතැම් විට හොඳ යාන වාහනයක් තියෙනවා නම් ලොකු ව්‍යාපාරයක් තියෙනවා නම් අපි හිතන්නේ මේක ලොකු රැකවරණයක් කියලා. පිටතින් මේ අපි කියපු දේවල් වලින් අපට යම් ආරක්ෂාවක් ලැබෙනවා. නමුත් මේ ආරක්ෂාව උපරිම අපට ලැබෙන පිටතින් අපි මේ ජීවත් වෙන අවුරුදු 60ක 70ක උපරිම අවුරුදු 100ක කාලයකට තමයි මේ දේවල් වලින් අපට ආරක්ෂාව ලැබෙන්නේ. අපේ ශරීරය ගැත්ත අපිට හැමදාම රැකවරණය සලසන්නේ මේ අපේ ශරීරයේ. මේ ශරීරයක් අපට අහිමි වෙන දවසක් තියෙනවා. වැඩිම තව අවුරුදු 100කට විහා කැදෙති. මෙතන මේ බණ අහනකොට බණ කියන මමත් ඇතුළු අප හැමදෙනාම මේ ලෝකෙට සම්බන්ධ වෙනවා. අපේ ශරීරයෙන් මේ පොළොව මත නිදන් වෙනවා. ඒ විදිහට අපි මේ පාරුක කරන්නේ. එහෙනම් පිටතුනේ මෙන්න මේ සියලුම දේවල් අපි පරිහරණය කරන්නේ ජීවිතයේ තනතිමත් අපේක්ෂාවෙන්. නමුත් මේ දේවල් වලින් අපට යම් කිසි ආස්වාදයක් තියෙනවා. ඉගෙන ගත්තාම රැකිරක්ෂා කරනකොට ධනයක් තියෙනකොට වාහනයක් තියෙනවා නම් හොඳ දරුවන් ඉන්නවා නම් පාරිභාරයවන් ඉන්නවා නම් ජීවිතයේ චක්‍රෝත්‍ය ආශිර්වාදයක් තියෙනවා. බුදුදහමේ සඳහන් වෙනවා ආශිර්වාදයක් කියන එකක් තියෙනවා. නමුත් විනෝදනේ හැම ආශිර්වාදයක්ම කෙලවරවන්නේ දුකයි. අපිට හොඳ දරුවන් ඉන්නවා ඇතැමිට අපට කලින් දරුවෝ වස්නීය වෙනවා. ඇතැමිට අපට කලින් දරුවන් ජීවිතේ සමු ගන්නවා. එහෙම නැතුණත් දරුවන් අභියසදී අපට ජීවිතේ සමු ගන්න වෙනවා. ඒ වගේම අපට තියෙන ඉඩම් කණන් ගේතරෙන් අපි කවදාහරි නිහිනා යන්න සිද්ධ වෙනවා. ඒ වගේම අපට ඉන්න ඥාති මිත්‍රාදීන්ගෙන් අපිට වෙනදා යන්න සිද්ධ වෙනවා. වැඩි දෙයක් සබා තියෙනතනින් අපි ජීවිත කාලයක් පෝෂණය කරන මහත් ආදරයෙන් ආශාවෙන් පිළිහදින් ඇතුළේ කරන අපේ ශරීරයක් අපට අහිමි වෙන දවසක් එනවා. මේ ශරීරයේ සම්පූර්ණම අපට අහිමි වෙන අවස්ථාවට කලින් පිළිතුරුනි මේ අද රැස්නට ප්‍රියමනාපෝතින් අපේ ශරීරය අපට එපා වෙන දවසක් එනවා. ශරීරයේ හොඳට පැහැපත්ව තියෙන කාලෙන් අපි මුගාක් වෙලාවට මේ ශරීරයේ ලක්ෂණ අපි දකිනවා. කන්නාදී ළඟට දවසකට කීපවතාවක් යනවා. එහෙම යන අපි පිළිතුරුනි කාලයක් යනකොට ජීවිත එක වයසට යනත් එක්කම මේ ශරීරය අපටම එපා වෙන දවසක් එනවා. අපි මෙච්චර ආශා කරපු ශරීරය මෙච්චර කලකවු ශරීරය අපට එරෙහි වෙන දවසක් තියෙනවා. අන්න ඒ කාලෙට අපට හිතනවා අනේ හැකිතා කිස්මලි මේ ශරීරයෙන් නිදහස් වෙලා නැත්තම් හොඳයි කියලා. දැන් වැඩි නිවාසයකට එහෙම ගිහිල්ලා බලනකොට අපිට මේක හොඳටම පැහැදිලි වෙනවා. රෝහලකට ගිහිල්ලා ඩොක්ටර් නායකක බලන්න නොවනි. දේව දිනතුනි බුදුහාමුදුර දේශනා කළේ දේව දූතයන් කියලා. මේ දෝෂ මේ දේව දෝෂයන් අපේ ඇස් පනාක දිනනවා. නමුත් බොහෝ දෙනෙක් මේක නොවනින් බලන්නේ. මේ නොවනින් බලන්නේ නැති නිසාම අපේ ජීවිතවල යථාර්ථය අපට කතා කරගන්න බැරුව ජීවිතේ වටිනාම කාලය අපි නිතරමේ ගත කරලා ඉතාම දුර්ලභව ලබාගත්තු අපේ මේ මේ සමභාවය ඊටත් වඩා දුර්ලභව ලබාගත්තු අමුද සාසනය දේශම අපට හිමිනවා. අපි පින්නතුනේ ජීවිතය ගත කරන දවසක් පාසාම අපි දෙකෙන් දිගේ වයසට යමින් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකේ සාස්ත්‍රවලේ පවත්වන්න ඒ ලෝකේ සාස්ත්‍රවලේගේ දහම බබලන්න හේතු වන කාරණා කීපයක් පිළිබඳව. බුදුවරේගේ දහම අවශ්‍ය වන්නට ඒ බුදුවරේගේ දහම බබලන්නට හේතු වන ලෝකේ කාරණා කීපයක් තියෙනවා. ඒ එක කාරණයක් තමයි වයසට යාම කියන්නේ. අපි හැමදාම රෝග සම්පත්‍ය ඇතුව යෝග වයසේ ඉන්නවා නම් වෙනතුනි අපේ දහමක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපේ දහමක් අවශ්‍ය වෙන ප්‍රධානම කාර්යයක් තමයි ජරාවට පත් වීම. වයසට යාම. ගතවන මොහොතක් පාසා මේ තත්ත්වය කරා මේකෙන් යන්නේ මෙලින්නේ. ඒ වගේම සාස්ත්‍රවලේක දහමක් අවශ්‍ය වෙන දෙවෙනි කාරණය තමයි මරණය කියන කාරණය. මානසික පස්වීම තියෙන. ජීවන්තනාගේ හැම දිනම වෙනතුන යම් කිසි දවසක මේ ජීවිත ගන්නවා. මෙන්න මේ කාටක නිසා අපට බුදුරේ කියනම අවශ්‍ය වෙනවා. බොහෝ දෙනා හිතන්නේ පිළිතුරු මැරෙන නිසා අපි මේක කරන්න ඕන. මැරෙන නිසා අපි ධර්මයේ හැදෙනවා කියලා බොහෝ දෙනෙක් හිතන්නේ. පිළිතුරු මේ අදහස සම්පූර්ණම නිවැරදි නෑ. අපි ධර්මයේ රැකෙන්න ඕන. අපි පුණ්‍ය ධර්මයන් කරන්න ඕන මැරෙන නිසාම නිවැරදි නෙවෙයි. මරණය ඔක්කොම අවසන් වෙනව නම් අපිට ගැටලුවක් නැහැ. නමුත් ජීවිතයේ තියෙන අනුතර സമയයේ මැරෙන අපි නැවත ඉපදෙනවා. නැවත ඉපදෙන නිසා අපට ධර්මයක් අවශ්‍ය වෙනවා. නැවත ඉපදෙන්නේ අපි කරපු කර්මස්කන්ධය අනුව. අන්න එවැනි සත්‍යයක් මත නිසි කර්ම ශක්තියෙන් අපේ ඇස්තර නොගත්තොත් කොතනින් බලවත් නොවුනොත් අපට මේ සුගතියන් විමුක්තිය පිහිටන්නේ අපිට මේ ලෝකයේ සියලුම දේවල් ලැබීමකට වඩා ඒක බොහෝම ඉහතනියයි. අපිට යමක් අහිමි වෙනවා නම් ඒකේ විපාකය, ඒකේ ආදීනවය උපරිම වුණත් අපි ජීවත් වෙන කාලෙක විතරයි. නමුත් මේ සුගත යට වෙනවා කියලා කියන්නේ අවුරුදු 50කට 30කට වීමක් නෙවෙයි. ඇතැම් විට කල්ප 100 ගණන් වලින් ඇතැම් විට යන්නේ. කල්ප 100 ගණන් දුක් විඳින වෙනවා මේ සුගත යමට අහිමි වෙනවා. මෙන්න මේ සයින් පිළිතුරුනි අපට ධර්මයක් කියන එකක් අවශ්‍යයි. ඒ සියලුම මොඩල් පිළිතුරුනි දහ මේ ප්‍රධාන අනිසංසය තමයි අපට මෙලවදීම මේ ධර්මයේ සාන්දෘෂ්ටික වශයෙන් ප්‍රතිඵල ලබා ගන්න හැම වෙලේම. ධර්මයෙන් යම් කිසි කෙනෙක් ඈත්ුණායි කියලා කියන්නේ ඇතැමිට ආරපිටින් සමෘද්ධිමත් වෙන්න පුළුවන්. නමුත් පිටතුනි එයා මහ දුකකින් ඉන්නේ. ජීවිතයේ සැපය යථාර්ථය පසන් කර නොගැනීම නිසා ජීවිතේ බොහෝ විට වැරදි වැඩවලට පෙළඹෙනවා. මෙන්න මේ තත්ත්වේ නිසා ලෝකයට බුදුහාමුදුරු දේශනා කළේ ධර්මයේ දේශනා කළේ පිණසනි අපිට වඩාත්ම බුද්ධිය ලබා දෙන්න. අපේ බුද්ධියෙන් ඉහළම තලයකට නම්වලා වඩාත්ම බුද්ධිමත් මේ ජීවිතය ගත කරන්නටයි බුදුහාන්සේ ධර්ම දේශනා කළේ. ඒ නිසා ධර්මයේ ප්‍රධානම අභිලාෂයක් තමයි ප්‍රඥාව ලබා ගැනීම. මේකට බුදුදහමේ සමාන වචන රාශියක් කියනවා. මේකට සම්මා දිට්ඨිය කියලා කියනවා. ඒ වගේම සම්විජය සම්පෝඥය කියලා කියනවා. ඒ වගේම අමෝහය ලබා ගැනීමේ මාර්ගය කියලා කියනවා. නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම කියලා කියනවා. මෙන්න මේ හැම දෙයකින්ම බුදුහාමුදුර අපේක්ෂා කරේ අපට ප්‍රඥාව ලබා දෙන්න. ප්‍රඥාව තමයි ලෝකයේ කෙනෙකුට තියෙන ලොකුම මැණික, ලොකුම රත්නය කියලා දේශනා කරනවා. ප්‍රඥාව නැමැති ආලෝකයෙන් තමයි පිළිතුරු අපේ ජීවිතයේ දුක්ඛම් කටවලින් අපට නිදහස් වෙන පුළුවන්කම තියෙනවා. මෙන්න මේ ප්‍රඥාව නැති නිසා අපට අපේ ජීවිතවල වැරදිච්ච කාරණා හතරක් තියෙනවා. අපි වරදවා තේරුම් ගත්ත කරුණු හතරක් තියෙනවා. මේ හතරට කියන්නේ සතර විපල්ලාස කියලා. මොනවද කියලද? සතර විපල්ලාස. විපල්ලාස කියන්නේ වරදවා තේරුම් ගැනීම හතරක් තියෙනවා. මොනවද මේ හතර? අපේ පින්නතුනි අසුබදේ සුභ හැටියට සිහි කරනවා. ඒක තමයි පළවෙනි කාරණේ. මොකද පළවෙනි කාරණේ? අසුබදේ සුභ හැටියට සිහි කිරීම. දෙවෙනි කාරණේ තමයි දුක්ඛේ සැප හැටියට අපි සිහි කරනවා. දුක්ඛේ සැප හැටියට බලනවා. ඊළඟට තුන්වෙනි කාරණේ තමයි අනිත්‍යදේ නිත්‍ය හැටියට අපි සිහි කරනවා. හතරවෙනි කාරණේ තමයි අනාත්මදේ ආත්ම හැටියට අපි බලනවා. මෙන්න කාරණා හතර. මොනවද කාරණා හතර? අසුභදේ සුභ හැටියට දකිනවා. දුක්දේ සැප හැටියට දකිනවා. අනිත්‍යදේ නිත්‍ය හැටියට දකිනවා. අනාත්මදේ ආත්ම හැටියට දකිනවා. පින්නතුනි බුදුහාමුදුරෝ පුරා අවුරුදු 45ක් දසම දේශනා කළේ මෙන්න මේ වැරදි හතරෙන් අපි මුදවන්න. මේ වැරදි හතරෙන් අපි මිදෙවුවායි කියලා කියන්නේ මහා දුක්ගොඩකින් අපි මිදෙවුවායි කියන එකයි. මෙන්න මේ වැරදි ආකල්ප හතර නැමැති කණ්ණාඩිය දාගෙන අපි ලෝකෙට බලන්නේ. හරියට නතු පහට කණ්ණාඩියක් දාගෙන ලෝකෙට බලනවා වගේ. වර්ණවත් කණ්ණාඩියක් දාගත්තු කෙනෙක් බලනව දකින දකින පැත්ත උඩ පේන්නේ රතු පාට. මේ පුද්ගලයා උත්සාහ කරනවා මේ රතු පාට අයින් කරන්න කියලා. මේ රතු පාට අයින් කරන්න කියලා මොකද කරන්නේ? උඩලක් හරි කිසියම් උපකරණයක් හරි අරගෙන දකින දකින දේවල් අයින් කර කර යනවා, කපත අප යනවා. නැත්නම් පොළව නම් පොළව කොට කොට යනවා මේ රතු පාට අයින් කරන්න කියලා. මෙයාට පුළුවන් රතු පාට අයින් කරන්න? රතු පාට අයින් කරන්න බැහැ කියලා දුන්නු. අපේ සැපේ ජීවිතර මේක කරන්නේ. අපේ ජීවිතයේ දුක නැති කරන්න කියලා මොනවද කරන්නේ? අපේ දුක නැති කරන්න කියලා කාලෙකදී අපි ඉගෙන ගත්තා. කාලෙකදී අපි රැකිරස්තාවන් ලැබුවා. ජීවිතේ දුක නැති කාලෙකදී ආවාහි ගන්න නැති. දරුවෝ ලබන්න නැති. ඇතැමිට දරුවන් කී දරුවෝ ලබන්න නැති. ඉඩකඩම් ඒතර වාහන මේ වාගේ ලැබුවා. මේ හැමදේම කරේ පිළිතුරු අපි කොහොමද අහන්නේ? සතුට සැනසීම බලාපොරොත්තු වෙනවා. මේක පිළිතුරේ අර පාට කණ්ණාඩිය දාගෙන අර බාහිර වෙනස් කරන්න කියා වගේ කරන්නේ. මේ දේවල් කොච්චර ලැබුවත් පිළිතුරු කිසි දවසක අපට සැනසීමක් නැති මා කරගෙන නැහැ. ඒ නිසා තමයි වයසට යන්න යන පුරුදුල අතෘප්තිමත් වෙන්නේ. වයසට යන්න යන සතුට අඩු වෙන්නේ මේකයි. අපි වයසම සතුටෙන් ඉන්නේ පුඩා කාලේ. පාතරෙන් පාරගෙන හරියටම අපි ගුණාම සතුටෙන් ඉන්නේ. ඒ සතුට මාතට මාර්ගුණට පස්සේ නම් පිළිතුරු ඉතිගේ රාගුණ. අපි හැමෝටම වැඩිපුර ඉන්නා වෙන පුරුම. වැඩිපුර විනාශයෙන් තීරණයක් කරන්න බෑ කියන සතුටින් ඉන්නවද කියලා. තෘප්තිමත් භාවයේ ඉන්න කෙනා එකතර විනාශෙන්නේ නෑ. මෙන්න මේ මාවතේ කිහිල්ල පිළිබඳ අපේ කායයත් සතුට ලබන්නේ කියලා නොයේ දේවල් කළා. අර බාහිර සාධනේ අපි මේ වෙනස් කරන්නේ. සමස්ත ජීවිතයම පුද්ගලයන් කරන්නේ නෑ. නමුත් බුදුහාමුදුරනේ ධර්මයෙන් කරන්නේ පිටතදී බාහිර සාධක වෙනස් වීම නෙවෙයි. බාහිර පරිසරයේ පිළිසිදුව ක්‍රමානුකූලව සිටීම බුදුදහමෙන් අගය කරනවා. බුදුදහමෙන් අගය කරාට පින්නතුනේ වෙනස් වෙනවා අභ්‍යන්තරේ. දුක් දේවල් බාහිරෙන් එන දයක් නෙවෙයි. බොහෝ දෙනෙක් ජීවිතයේ කාලතර සංකල්ප වෙනකොට මනින්නේ බාහිරට. අහවල් නිසා අහවල් කෙනා නිසායි මට මේක උනේ. අහවල් කෙනායි මට මේ හතුරු කමතලේ. අහවල් කෙනායි මගේ මේ නුවර නැතිකලේ. අහවල් කුජලියන් මගේ දෝ දරුවන්ට මේ වගේ වැරදි වැඩක් කළේ කියලා බාහිරට අපි නිතරම බලන්නේ නැහැ. මේක පිළිගන්න අපට වෙච්ච වැරදීමක් නෙවෙයි. සැබෑටම ධර්මය අවබෝධ කරගත්තු දෙනා දකින්නවා. සැබෑටම ධර්මයට කැමති කෙනා දන්නවා වරද කියන බාහිර නෙවෙයි. ඔබ බාහිර පරිසරය වෙනස් කරගන්නට වඩා උන්යන්නේ තමන්ගේ ආභ්‍යන්තරයෙන් දැක්ම වෙනස් කිරීම. උදාහරණයක් ඇදගෙන ගත්තොත් ඉතිඥාම් කෙනෙක් රබර් බෝලයක් අරගෙන මේක වතුරට දානවා. වතුරට දාන ඉස්සෙල් මේක නම් ප්‍රාර්ථනාවක් කරනවා. හතර වටේ ඉන්න දෙවිවරුන්ට නැඳලා කියනවා අනේ දෙවියනි, දෙවියන්ගේ ආශිර්වාදයෙන් මේ රබර් බෝලේ වතුර යට යන්න කියලා ප්‍රාර්ථනා කරලා අජේකෙන් මාර්ගලා කිසම් බුදුනට අරගෙන වතුරට දානවා. දෙවියන්ගේ නම් ආශිර්වාද අරගෙන මේ බෝලේ වතුර යට යන්නද? වතුර යට යන්නේ නැහැ. වතුර උඩ තියෙන්නේ. ඒ වගේම තවත් කෙනෙක් ගලක් අරගෙන ඒ ගල අර වගේම හතර පැත්තේ ඉන්න දේවුරුන්ට පුද පූජා කරන අනේ දෙවියන්ගේ සරණින් මේ ගල වතුරේ උඩ නැදෙන්න කියලා වතුරට දානවා. ගල වතුර උඩ නැදෙන්නද? වතුර නැදෙන්නේ නැහැ. වතුර යට යන්නේ. මෙන්න මේ වගේ දෙන්නතනි. අසුබ වූ ලෝකයේ දේවල් පිළිමදව අපි සුබ වෙන්නේ නැහැ කියලා සුබ ආකර්ෂයක් අපි මෙතියි. සුබ ආකර්ෂයක් මෙතියි. දුක්ඛාගත දේවල් පිළිමදව අපි හිතන්නේ සැපයි කියලා. අනිත්‍ය වූ දේවල් පිළිබඳව අපි හිතන්නේ නිත්‍යයි කියලා. අනාත්ම වූ දේ පිළිබඳව අපි හිතන්නේ ආත්මයි කියලා. මෙන්න මේ කර්මය අපි අපේක්ෂාවෙන් නොයෙකුතියේ පුද පූජා පවස්සනවා බාරහාර දෙනවා ප්‍රාර්ථනා කරනවා. ඒ වරිත නොවනකොට අපි හඬනවා වැළපෙනවා. ඇතැම් විට දෙවියෝ තමගේ මුහුණ බැලුවේ නැහැ කියලා කියනවා. පිටතින් බලන්නේ මේක සපුරාම මේ යථා ස්වභාවයෙන් යුක්ත දෙයක ලක්ෂණයි. සබර ඕනේ ලක්ෂණය තමයි වතුර උඩ නැන්නේ දෙක. ඒක වතුර යට යන්නේ නැහැ. ගලක් වතුරට දැම්මම ගල උඩ නැන්නේ දෙක. ඒක වතුර යට යනවා. ඒක කවුරුත් සාප කරමු නිසාවත් කවුරුත් ප්‍රාර්ථනා කරමු නිසාවත් වෙච්ච දෙයක් නෙවෙයි. අප තින දින අපේ ජීවිතේ යම් තා කන්දකින් ලබනවා නම් යම් තා භෞතික දේව රැස් කරනවා නම් යම් තා ප්‍රමාණයක් අපේ මානසික යාඥා දිවස් පිළිවෙලව හිතාගෙන ඉන්නවා නම් මේ හැම දෙයකම ස්වභාවයෙන් මේක. එතකොට අපි ප්‍රාර්ථනා කරයි කියන නියම ඉස්තරව තියෙන්නේ නැහැ. අපි ප්‍රාර්ථනා කරයි කියන අපිට හැමදාම නිරෝගී වෙන්න බෑ. අපි ප්‍රාර්ථනා කරයි කියන අපිට හැමදාම වයසට නොවි ඉන්න බෑ. අපි මුදිනවට පුද පූජා පවත්වලා පන්සල ආවයි කියන අපිට නොමිලි ඉන්න බෑ. බොහෝ දෙනෙක් මෙන්න මේ වරදවා තේරුම් ගන්නවා පිටතින්. අපි පන්සල් යනවා, අපි විතර ස්වාමීන් වහන්සේට සැලකනවා, අපි පිළිගන්නවා. එහෙනම් අපට අපේ ජීවිතේ කිසිම කරදරයක් එන්න බෑ කියලා බොහෝ දෙනෙක් දන්නවා. බුදුහාමුදුරේ දේශනා කරන ධම්මෝ හරි රක්කජ ධම්මචාරී කියන කාරණය. ධර්මය රකින්න කියලා ධර්මෙ විසින් ආරක්ෂා කරනවායි කියලා. මෙහෙම කරුණක් බුදුහාමුදුරේ දේශනා කරනවා. මේ දේශනා කරපු නිසා බොහෝ දෙනෙක් හිතන්නේ මේ බෞද්ධ ශරීරයේ ඉන්නයට වර්ණය ලැබෙන්නේ කියලා. බෞද්ධ ශරීරයක යම් ආරක්ෂාවක් ලැබෙනවා නමුත් විනතුලි වඩාත්ම මේ රැකවරණය ලැබෙන්නේ මේ බෞද්ධ දේවාට නෙවෙයි. අපට මේ ධර්මයේ ආරක්ෂාව රැකවරණය ලැබෙන්නේ අපේ පිටට. අපේ හිත මානසිකව නොවැටී ඉන්න පුළුවන් විදියට මරණයෙන් පස්සේ අපේ හිත දුක දිගාමේ තත්ත්වයට නොරැකෙන විදියට ආරක්ෂාව කොහේ ධම්මෝහරේ රැකගත්තේ ධම්මචාරී කියන එකින් අපට ලබා දෙන්නේ. මේක මේක අපිට පැහැදිලිවම තේරුම් ගන්නට ඕන. මෙලෙස සත්‍යයක් මත පින්නොතදී බුදුහාමුදුරන්ගේ දහම කියලා කියන්නේ අසුබදී අසුබ හැටියට, අනිත්‍යදී අනිත්‍ය හැටියට, දුක්දී දුක් හැටියට, සැප ඒ වගේම අනාත්මයේ අනාත්ම හැටියට බලන්න පුළුවන් විදිහට අපිව උරු කරන ධර්මයක් මේක. මෙන්න මේ යථාර්ථය හරහා අපි ලෝකෙට බැලුවොත් ලෝකේ වෙනස් වෙනකොට ලෝකේ අපර නිදාමහා වෙනකොට අපේ දූ දරුවන් දෙද දුක්කට පත් වෙනකොට අපේ දූ දරුවන් අපි අපේක්ෂා කරන ඉලක්කවලට යන්න බැරි වෙනකොට ඒ වගේම අපේ ජීවිතේ ළඟ වෙනකොට මහලු වෙලා එක්සෙන් වෙනකොට මරණය සමීප වෙනකොට මෙන්න මේ කාරණාවලදී පිළිපිලි කරන්තියාව දන්නවා මේ සමම් ප්‍රගුණ කරපු මේ ජීවිත යථාර්ථයටයි දැන් මේ මුහුණ දෙන්නේ කියලා. අනිත් ලෝකයේ ධර්මයේ දන්න අය හදන්ති වැරපෙද්දී ධර්මයේ දන්න කෙනා නොමඩා නොතෙරි උපේක්ෂා සාගතව දැනෙමත්ව අභිමානයෙන් මේ ජීවිත යථාර්ථයට මුහුණ දෙනවා. කෙනෙක් කොච්චර නම් කොච්චර ප්‍රඥාවන්තද කියන කාරණය මතයි එයා බුදුදහමේ ප්‍රයෝජන ගන්නාද නැද්ද කියන තීරණය කරන්නේ. අපි කොයිතරම් ධර්ම දේශනා අහුවද, කොයිතරම් වාර ගණන් පිළිගත්තද, කොයිතරම් වාර ගණන් ධම්මදේව ගියාද, කොයිතරම් වාර ගණන් වට වන්දනා කළාද, කොයිතරම් වාර ගණන් ත්‍රිපාද නැක්කද කියන එක මට නිවැරදි කෙනෙක්ගේ කියනවා තීරණය කරන්නේ. කෙනෙක්ගේ කියනවා තීරණය කරන්නේ බාහිර සාධක අභියස අර මංගල සූත්‍රයේ සඳහන් වෙනවා මේ පුත්තන්ත ලෝක ධම්මයේ සිතම් යත් නසම්පති අතෝහං විරජං හේමං ඒ සම්මගර මුතම පුත්තන්ත ලෝක ධම්මයේ වෙනස් කරන ලෝභය අපියට නොවෙනස් කර දෙදී යම් කිසි කෙනෙකුගේ එක සම්පාදන වෙනවා නම් අතෝහං විරජං හේමං සෝම නොකරනවා නම් කෙලෙස් පජ දුරුකරණක් කියන්නේ ඒ ස්ථානයේ පස්සේ නැගින්නේ ඒක උමංගර කාරණිය මෙන්න මේ කාරණිය මතයි කියන්නේ කොයිතරම් බුද්ධිමත්ද කොයිතරම් ධර්මයෙන් ප්‍රතිපල ආරම්භ කියන එක තීරණය. අර තින්කම් කරපු දිනවලින් සමාජ සත්‍යයෙන් සැපවීමක් කියන්නේ නේද? ඒ කියන්නේ තින්කම් දින තුනක් අපට බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ නොවෙච්ච කාලෙක තුනක් ඥානයක් මට්ටමකින් ධාර්මයේ බහනාගේ තින්දාම් කරන්න පුළුවන්. ලෝකයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා ඉන්න කාලෙක අපට ජීවිතෙන් ලබන්න තියෙන ලොකුම දැක්ම තමයි ලොකුම ප්‍රතිලාභය තමයි පිළිතුරුනේ මෙන්න මේ දර්ශනේ තමයි. මෙන්න මේ දර්ශනය, මෙන්න මේ සම්මා දිට්ඨිය, මෙන්න මේ ප්‍රඥාව අපට ජීවිතයේ යම් තාක් ඉහළ තලයකට ඔසවා ගන්න පුළුවන් නම් එන්නේ ජීවිතේ තමයි පිළිතුරු වචනා ජීවිතේමයි. අපි කොයි තරම්නම් ධනවත්ද, කොයි තරම්නම් අපිට දේපල තියෙනවද, කොයි තරම් සමාව උපාධි ලබාගෙනද, කොයි තරම් ඉගෙන ගන්න මේක කියවක් කරනවද කියන එක මට දෙවේ. බුදුදහමේ හැටියට ජීවිත සාර්ථකත්වයේ තීරණය කරන සාධකේ. බුදුදහමේ හැටියට ජීවිතයේ සාර්ථකත්වයේ තීරණය කරන ප්‍රධානම සාධක තමයි බාහිර පරිසරයේ වෙනස් වීම අභියස ඉස්තාවර ඉන්න පුළුවන් විදිහේ මානසිකත්වයක් ඇති කර ගැනීම. මේක පින්නතුනි නින්දා අපහාස අලාභ දුක් අභියස විතරක් නෙවෙයි. ලාභ ප්‍රයෝජන කීර්ති සැපත මෙන්න මේ සුභවාදී දේවල් අපේ ජීවිත කෙනකොට ඒදස බලලා එච්චර සතුරු වෙන්න හොඳ නැහැ. යම් තම් ප්‍රමාණයට ලාභවලදී යසසේදී සැපදේදී අපි උද්දාමයට පත් වෙනවා නම් ජීවිතේ යම් ක්‍රියාවක් ලැබුණාම යම් කිසි කෙනෙක් අප ගැන කීර්ති ප්‍රශංසා කරනකොට අපි යම් තා ප්‍රමාණයට ආශාවෙන් ආත්ම දෘෂ්ටිය ඉක්මතු කරගෙන සතුට වෙනවා නම් උද්දාමයට පත් වෙනවා නම් ඒකෙන් මොකද කියන්නේ? ඒකෙන් කියන්නේ ඒක තව පැත්තක් දිනවා ආත්මීය පැත්තක්. අනිත් පැත්තේ කියන්නේ ඒව අනිම වෙනකොට ඒවට විරුද්ධ දේවල් ලැබෙනකොට ඒ සමාන විදියට වස්පැසින් දුක් වෙනවා. යමක් ලැබෙනකොට කැමර ගහලා තිනහන් දෙලා උද්දාමයට පත් වෙන කෙනා ඒ දේ අනිම වෙනකොට ඒ මට්ටමෙම දුක් වෙනවා. ඒ නිසා මෙන්න මේ බාහිර සාධක තමයි අත්පත් වෙනකොට අපි උපේක්ෂා සාධක වෙන්න පුළුවන් නම් ඒ දේවල් අනිම වෙද්දී පින්නතුනි අපි අර තරම් දුක් දෙන්නේ නැහැ. ධර්මයේ නොදන්න කෙනා තරම් අපි දුක් දෙන්නේ නැහැ. විශේෂයෙන් වර්තමාන කාලයේ පින්තුනි. විශේෂයෙන් දූ දරුවන් හදන දෙමෝපියන් දරුවන් හැරුවා බලාපොරොත්තු තියාගෙන යන දරුවන් නැහැ. ඒක අපේ දෙමෝපියන් ගන්නේ. නමුත් පින්තුනි දරුවන් පිළිබඳ වුණත් අපි යුතුයම් කරන නිසා දරුවන් පිළිබඳ වුණත් ලොකු ආශාවකින් අපි හිටියොත් දරුවන් පිළිබඳව මහා අහස උසට බලාපොරොත්තු තියාගෙන හිටියොත් ඒක ප්‍රමාණික පින්තුනි අපට දුක් වෙනවා. බොහෝ දරුවන් වර්තමාන කාලේ නොයෙකුත් ලෙඩ රෝග වලට පත් වෙනවා. ඇතැම් දෙවිවිත අතුරු වලට පත් වෙනවා. මේ දේවල් ඥාති මිත්‍රාදීන් අපට දෙමාපියෝ ඉන්නවා නම්, සහෝදර සහෝදරයන් ඉන්නවා නම්, ස්වාමි භාර්යාවන් ඉන්නවා නම්, දරුවා ඉන්නවා නම් මේ ඕනෑම සාධකයක් ජීවිතේ ඕනෑම අවස්ථාවක සමාජයට අහිමි වෙන්න පුළුවන්. බුදු ආන්ද්‍රේ කැගේ සනාතේ සබ්බේ තේහි මනා භවෝ නානා භවෝ විනා භවෝ අදී සම්පස්සේ තම්බා. මේක කල්පියාම නිතර කියන්න. එහෙම දෙයක් වුණොත් ජීවිතයකට මානසිකව නොවේදී ඉන්න පුළුවන් කියන ශක්තිය සමානක දැක්ම තියෙනවද කියලා තම තමන් අවන්තව තමන් කිසිම විමසලා බලන්න. එවැනි අනුතරක් එච්ච වෙලාවට කියන්න එපා. මම මෙහෙම දෙයක් වෙයි කියලා තෝන්ගේ දෙහිමත් ඉතිරි නැහැ කියලා. එහෙම දෙයක් වුණොත් අහනවා නම් අහන්න මේකට කමන්නේ නැහැ. හැබැයි බැරි වෙලාවක් කියන්න එපා. මම මේ වගේ දෙයක් වෙයි කියලා තෝන්ගේ දෙහිමත් ඉතිරි නැහැ කියලා. ඇයි එහෙම කියන්නේ? අපේ තරණය කිය අපේ ශාස්ත්‍රෝ බුදු ආශ්‍රව දේශනා කරලා තියෙනවා මේ කරුණ. අපේ ඥාන පස්සේ සම්බන් නිතරම තේරෙන්නේ කියලා. අපි මුදේ අවසවන්නේ අපේ සාස්තුරු වහන්සේ එහෙම දේශනයක් කරලා තිබිද්දී ශ්‍රාවකයන් හැටියට අපි එවැනි අනුසුරක් පස්සේ ජවස්තාවක කියනවා නම් මට මෙහෙම දෙයක් වෙයි කියලා තුන්දෙකින් අස්සිට වෙන්නේ නැහැ කියලා ඔළුවට ගහ ගහ ඔන්ගේ කවුල් කරගෙන අඬනවා නම් ඉන්නතුනි ඒක අපි පරණ ගිය අපේ සාස්තුරු එකට අපි ආවුර වෙනවා. තුන්දෙකින් අස්සිට වෙන්නේ නැහැ කියලා නම් කියන්න එපා. එව කල්පියාම තෝගෙතකින් නෙවෙයි ඒ කායිකින් හරි හිතර තියන්නේ. එතකොට ඒවෙන් අභියෝගයක් ආපු වෙලාවකදී අපි අලින්ම දන්නවා මේ අර කලින් අපේ බුදුහාමුදුරු කියපු කාරණය තමයි දැන් මේ අතාරයක් කරලා තියෙන්නේ කියලා. අපිට කලින් අපේ ඥාති මිත්‍රාදීන් ජීවිතේ සම්මගත කවදාකද දවසක පිළිතුරු අපේ මරණීය අවස්ථාවේදී හරි අපි මේ හැම දෙයකින්ම වෙන්ගලන්න පිට වෙනවා. අන්න ඒ වේලාවට සිද්ධ වෙන දේවල් අතරින් අපි මේ ජීවත් වෙන්නේ. ඒ නිසා ඒ කාරණය හොඳට කල්පියා දැනුවත්ව ඉන්න එතකොට අපිට අනාගතේන දුක් එක අඩු වෙනවා. බුදුහාමුදුරුවෝ මේ දේශනා කරලා තියෙන මේව සීකරන්න කියලා අපට දුකෙන් ඉන්න නෙවෙයි. දුකෙන් ඉන්නවා නම් යා ධර්මයේ පිළිපදින කෙනෙක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ දේශනා කරා සතුට කියන එක පීතිය කියන එක පීති සම්පෝෂණය කියලා. ප්‍රීතිය පොච්චම් යන හැටියට වඩනම ධර්මය. ඒ කායනෝ වික්කව යන මංගෝ සත්තාන විසුද්ධිය, සෝත පරිද්දවාන සමතිස්සමාය, දුක්ඛ දෝමන ස්ථාන අත්ංගමාය, ඥානස්ස අධිගමාය, නිබ්බානස්ස සත්‍තිකිරියාය කියන නිවන සඳහා විමුක්තිය සඳහා සතුට සැනසීම සඳහා ඒ කායන මාවත හැටියට දේශනා කරපු සතර සතිපට්ඨානිය ආරම්භයේදීම දේශනා කරන්නේ විශේෂය දෝකේ අභිජා දෝන අංකය. සතර සතිපට්ඨානයේ වඩන කෙනාගේ ආරම්භයේදීම තියෙනවන ලක්ෂණයක් තමයි විනය දෝකේ ලෝකයේ පිළිබඳව දුරු කරන්න ඕන කුමක්ද? අභිජා දෝමනස්සං. අභිජාව කියන්නේ දැඩි ලෝභය, ඊළඟට දෝමනස්සේ දෝමනස. ධර්මයේ පිළිපදින කෙනා දෝමනස්ස දුරු කරලා ධර්මයක් නවන. අනේ හැම දෙයක්ම වෙනස් වෙනවා, අනේ හැම දෙයක්ම අසුබයි කියලා නිකට ඇහත තියාගෙන හැඳුම් හඳුනේ නෙවෙයි ධර්මයේ පිළිපදින්. මේ අනිත්‍ය දැක දැක හොඳ අවදිමත් භාවයකින් සතිමත් භාවයකින් ප්‍රඥාවෙන් මානසික සුවයෙන් යුක්තව යන ගමනක් තමයි ධර්මාර්ගය. ඒ නිසා මේ කරුණ අපි නිවැරදිව පැහැදිලිව අවබෝධ කරගන්න ඕන. ලෝකේ අනිත්‍යය ජීවිතයේ අභිරෝග දුක සංඛාපේ නාස්තාවයේදී හදා වෙන දෙස්දී කැම රදහස්ය සියදී හානි කරගන්න යැති. අපි එවැනිම ජීවිත අභිරෝගයේදී අනිත් අය වගේ ධර්මයේ නොදන්නා අය වගේ මානසිකව නොයෙදෙන්න කම්පා නොවෙන්නට නොහඳා ඉන්නට පුළුවන් විදිහට ධර්මයේ දර්ශනය ඇහිලා අපි සක්මත් වෙන්නට ඕන. අන්න එම ශක්තිමත් වෙච්ච දිනාගේ ජීවිතේ තමයි වටිනාම ජීවිතය කියලා අපි සාකච්ඡා කරන්නේ. බුදුදහමෙන් එවැනි අයට කියන්නේ අදින් දෝති සම්පෝති අමෝගන්තස්ස ජීවිතම්. ඒ තැනත්තා ජීවිතු කෙනෙක් නෙවෙයි. ඒ තැනත්තාගේ ජීවිතේ හිස් ජීවිතයක් නෙවෙයි. අමෝගන්තස්ස ජීවිතම්. පිරුණු ජීවිතයක්. ධර්ම ජීවිතයක්. ශ්‍රද්ධා ශ්‍රොත ආදී මේ ධනයන්ගේ පිරිස කෙනා වෙන තුලින් බෞද්ධක වශයෙන් මහා ධනයක් ප්‍රතිපත් මහා ධනත්වයක් මාත්‍රිකෝ. මෙන්න මේ හස්තේ කරා යන්නටයි බුදුදහම අපරාම පරම්පරා කරන්නේ. මේ ධර්ම මාර්ගය යන පළවෙනි පියවර දෙකෙන් තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාවයි මම කොහොමද වෙන්නේ? ඒ කියන්නේ ශ්‍රද්ධා මූලිකා සම්පේ සුතනා ධර්මත්‍ය ප්‍රදාන කරනවා. බුදුහාමුදුරුවෝ කෙරෙහි ධර්මයේ කෙරෙහි බලවත් ශ්‍රද්ධාවක් ඇති කර ගන්නට ඕන. මේ ධර්ම මාර්ගයේ දුකේ නිදහසන කියලා ධර්ම කියන අවබෝධය විශ්වාසයේ මතයි අපි මේ ගමන යන්නට ඕන. ඒ නිසා ඒ ගමනේ ගියපු පිළිතුරින් අසංතිකරන් සත්‍යයන් කැපදරපත් වුණා දුකේ නිදහස් වුණා. ඒ නිදහස්ීමේ මාවත අපට අහන්න ලැබෙච්චට පිළිතුරින් අතිශය දුර්ලභවල විචාරණයක් මේක. ඒ නිසා මේ ධර්ම මාර්ගය අපේ ජීවිතේ අපි ආදර්ශයක් ආලෝකයක් කරගන්නට ඕන. අද අපි මේ දිනවල ධර්ම දේශනාවේ මාතෘකාවක් මුලදී සමාදන් වෙන්නේ ධර්මපදේන ධාතාවක්. යෝනිේ වස්ස සතන් දිවේ අපස්සන් ධම්ම මුත්තමං ඒකහාය ජීවිතං සයෝ පස්සතෝ ධම්ම මුත්තමං. ධර්මයේ නොදක කෙනෙක් අවුරුදු 300ක් ජීවත් වෙනට වඩා ධර්මයේ දැකලා ඒකහාය ජීවිතං සයෝ එක දවසක් ජීවත් වෙන මුතුන් කියන එකයි ධාතාවේ තේරුම. යෝනිේ වස්ස සතන් දිවේ අපස්සන් ධම්ම මුත්තමං ඒකායි ජීවිතං තේයෝ පස්සතෝ නමං මුත්තම. අවිද්‍යාවෙන් මෙලි අනෝපෝදෙන් ආර්ථිකයෙන් සෞභාග්‍යවත්ව අවුරුදු 30ක් ජීවත් වෙනට වඩා මේ ධර්ම අවබෝධයෙන් යුක්තව බුදුදහමේ කියන මේ යථාර්ථය අවබෝධ කරගෙන එක දවසක් ජීවත් වීම වටිනවා කියන එකයි ධර්මයේ තේරුම. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ එක්තරා කාන්තාවක් කියලා තෝරා කියලා. මේ තෝරා කියන කාන්තාව එක්තරම ධර්මයක් කෙනෙක් නෙවෙයි. නමුත් දෝපාත්ම කෙනෙකුත් නෙවෙයි. මේ කාන්තාවට 12 දෙනෙක් හිටියා. 12 දෙනෙක් කියන පුතු 7 දෙනෙක් හිටියා. ඔක්කොම 14 දෙනයි. මේ දුරවන් දෙකෙක් එක වැඩි දෙනපත් වුණා. මේ මෙන්නතරේ මේ කාන්තාවගේ ස්වාමියාත් මරණයටපත් වුණා. දරුවන්ගේ කොහේ පොල්දිනේ කළා නිසි කාලේ දරුවන් ආවා විවාහයට දුන්නා. දැන් දරුවන් 14ක් ඉන්නවා. මේ මෙන්න ආස්ථායේ මේ කාර්තාව දැක්කම වයසයි. මේ වෙන කාලයේදී මේ දුව දරුවන් කියනවා අම්මට යම් පිටන්නේ කුතිමුණා. මේ වස්තුව සමන්ට ලියර දෙන්නේ කියලා. මේ කාන්තාව කල්පනා කළා මමත් හැමදාම ජීවත් වෙන්නේ නැහැ මාගේ මේ ධනිය ඔක්කොම දරුවන්ට තියෙන්නේ. එක සමාමි හැම දිනකටම මේ ධානය සම්පූර්ණ දානවා කියලා අර දරු දාන කර දානකම සමාන තිවිච්ච විදියට හේදේ පර වෙන හදා දුන්නා. මේම කාර්යයක් ටිකෙන් ටික ගත වුණා. දස වෙනකොට පින්න තුනි දිනක් මේ තැනැත්තිය සමාජ දෙන්න වැඩිමහල් පුතාගෙනට ගියා. වැඩිමහල් පුතාගෙනට ගියාට පස්සේ මේ පුතාගේ දවස් ටික දවස්ක් හිටියා. ඉන්නකොට මේ පුතාගේ භාර්යාව කියනවා නැන් බේදී අපට විතරක් නෙවෙයි නේ ධනිය දුන්නේ අනිත් පැත්තට දුන්නත් අපට කෙර වැඩිපුර දුන්නේ නැහැ. ඒ නිසා දරුවෝ තවත් අහිමි ඉතින් ඒකත් ඒක වලට තමයි මම දෙයි කියලා. ඉතින් මෙහෙම පින්න දුන්නේ දරුවන්ගේ කේක් ගියාට ගියා යනකොට ටික දවසක් ඉන්නකොට හරි හැම ගෙදරින්ම මෙහෙම කියන්න පටන් ගත්තා. මේ සෝනා කියන කාන්තාවට ඒ කාලේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ රාජකීය නැතිය පහු පුත්තිකා කියලා. පුත්තිකා කියලා කියන්නේ දූ දරුවන් ඉන්න සෑදියේ කියන එකයි. බෞද්ධිකා කියන්නේ දෝදරුවන් හුඟක් ඉන්න තැනන්නේ කියන්නේ. එහෙනම් වැඩිපුර ප්‍රසිද්ධුනේ බෞද්ධිකා කියලා. බෞද්ධිකා කියන කාන්තාවට පේනතේ මේ වගේ අර වැඩිමහල් පුතාගේ ඉන්න ඉඳන්. දරුවන් 14 දෙනාගේම ජීවිතය ගියා කලින් තරට යනකොට අර හැම දෙනාම කිව්වේ මේ වගේ කිසිදෙන වචන. අන්තිමට මේ තැනැත්තිය කල්පනා කළා මේ දරුවන්ගෙන් මට බලාපොරොත්තු වෙච්ච තැන්පීමක් නැහැ. මම මේ සාහිත්‍ය සැනසීම හොයාගෙන යන්න ඕනේ කියලා මේ කාන්තාවකටලේ සමිපේ තිබෙන දෙහි අතපුවකට ගියා මේ වරකට ගියා ගිහිල්ලා ඒකේ තියෙන වීඩියෝ වලින් ලොකත් ස්නාන කරලා ආලයක් ඉඳලා ඒ දෙහි අතපුවක විස්තුණයක් බවට පත් වුණා මහරුණ මේ මහරුණේ කාන්තාව දැන් වයසයි වයස පිළිබඳව මේ හැම දිනකටම වඩා වයසයි මේ ඉන්න ඔබ අපි හැම දිනකටම වඩා වයසක කෙනෙක් දැන් මේ තැනැත්තියගේ වයස අවුරුදු 120යි 120ට කාන්තාවක් මේ මහනුවර හැබැයි නිරෝගී මේ කාන්තාව පිළිබඳව මහරජ මොල් සානිදා මාගේ වැඩි දියුණුවේ අනේ සමාජ කාරී මහරජ මිහිඳ බොහොම ගෞරවයෙන් සැලකුවා සමාජ වඩා වයසින් වාද හැබැයි මහන සමයේ උප සමුදාවේ වැඩිමල් අනේ මිහිවරු ඔබ සානක් කළා මෙහෙම කරමින් කාර්යයක් සිටියා දැඩිලි පිළිවෙලින් භාවනා කළා. රාත්‍රී කාලයේ නිදි වරහන්නේ මේ දැනස්තිය සක්මන් කරමින් භාවනාවේ යෙදුණා. ඒ විතරක් නෙවෙයි. මේ දැනස්තිය රාත්‍රී කාලයේ නිදිමත වෙච්චේලා ගස්වල පහර කැමිටතු අල්ලගෙන පිටගෙන ඉඳගෙන සක්මන් කරපු අවස්ථාව ගැන දැනගෙන හිටියා. ඒ තරම් දැඩිලි වීර්යයෙන් මේ ස්පෝනා මෙහෙය දහමේ හැසිරුණා. ධර්මයේ හැසිරෙච්ච මේ තැනැත්තිය පිටතුනි කෙසේ හෝ මේ ධර්ම මාර්ගයේ ගමන් කරලා අවුරුදු 120දීම මේ තැනැත්තිය පිටතුනි රහත් භාවයට පත් වුණා. මේ සෝනාමිනි. දිනක් මේ මෙහෙණිය විහාරස්ථානයේ ඉන්නකොට අනිත් මෙහෙණිවරු පිටතුනි බුදුරජාණන් වහන්සේගෙන් වරහන සෑසුර ජේතවනාරාමයට වැඩම කළා. නමුත් මේ තැනැත්තියට බුදුහාමුදුරන්ගෙන් වරහන්යා තරම්ම පිළිගැක් තිබුණේ නැහැ. අනිත් මේවරුන්ගෙන් ධර්මඥාන ධර්මයේ පිළිපැද්දා නමුත් බුදුහාමුදුරන්ගේ අභිමුඛයට නිතරම යන්න පුළුවන් ආඥාවක් ඇට තිබෙන්නේ නැහැ. ඒ තැනැත්තියට එක වදකීමක් පාර දීලා තිබුණා අනිත් මෙහෙණියට අවශ්‍ය කරන වතුර උණුකල දෙන්නේ මේ තැනැත්තිය. දිනක් පින්නතුලින් අර අනිත් මෙහෙණිවරු සෑස්නුවරට බර අන්න කිව්වා ආදීදී මේ ස්පෝනා මෙහෙණිය වතුර පාටේදී වතුර උණුකල වතුර සකස් කරන්න උත්සාහ කරලා ආයේ තමයි මේ තැනැත්තියට ප්‍රඥාව පහළ වෙලා විරාගී තැනැත්තියක් බවට පත් වුණේ. මේ තැනැත්තිය ඊට පස්සේ මොකද කළේ? මේ තැනැත්තිය කල්පනා කළා සාමාන්‍ය මාර්ගවල නොලබපු කෙනෙක් වගේ හිටියොත්ින් වෙනද වගේ දොස් කියලා අනිත් කෘතඥ මිහිලිවරුන් අකුසල කරගන්න කියලා හිතාගෙන මේ ස්වභාවය පෙන්නන්න කියලා හිතාගෙන යම් කිසි උපස්සනා කෙරුවා. මොකද උපස්සනය අර සැනස් නෝරට බණහන කියපු මිහිණිවරු වෙන අවස්ථාවේදී වතුර මාජනේ ඉතේ කියලා තිබ්බා. හැබැයි වතුර මාජනේ තිබ්බට ඒ ලිපේ ගිහිල්ලා නැහැ. කාන්ත අර මිහිණිවරු ආපු ගමන් ඔක්කොම වතුර උරුකලද වතුර සූදානම් කියලා රුවා. ඊට පස්සේ සෝනාමි නිකු වතුර සූදානම් කරලා ඉන්නේ. ඒ අය ළඟට ගිහින් බැලුනේ ඈතින් බැලුව මන්නකොට ලිපේ ගිහිල්ලා නැහැ කියලා කිව්වා. ඉතින් වතුර රත්තර නැහැ කියලා කිව්වා. සමහරවිට තත්ත්වයන් කෙරෙහි හැබැයි මාර්ගපත් නොදී කෙනෙකුට අභිඥාවල මේව කරන්න පුළුවන්. මේ පැත්ත කොත් වෙන දැන් දේවදත්තම මෙහෙම ඇහැදී. හැම කෙනෙකුම මේ මාර්ගපාතේ බලීම කියන්නේ. නමුත් ඕන් ප්‍රතිචාර දක්වන ආකාරයක් තියෙනවා. මාර්ගපත නබරුණා දැන් උක කියන ගෘහපතිය කියලා. උක කියන ගෘහපතිය මාර්ග සමාජ ළඟ තියෙන සුලිපේසි කාරණා අටක් ගැන එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙකුට සඳහන් කළා. ඒ කාර්යයේදී උපගුණපතිය කියනවා යම් කිසි දවසක බුදුරජාණන් වහන්සේට කලින් මම මිය ගියෝතින් බුදුහාමුදුර පිරිනම් පාන කලින් මම මිය ගියෝතින් ඒ මම මිය ගිහි දවසට බුදුහාමුදුර මං ගැන සුවිශේෂී ප්‍රකාශයක් කරනවා මොකද ඒ ප්‍රකාශය මහණෙනි අද මේ මිය ගිහිලා ඉන්න උපගුණපතිය නැවත කාම ලෝකයේ යන කෙනෙක් නෙවෙයි කියලා මං යන දාට විස්තරයක් කරනවා. දැන් මේ මොකද මේ කියන්නේ? නැවත කාම ලෝකයේ යන්නේ නැහැ කියලා කියන්නේ මොකද්ද? ඈ? අනාගත කෙනෙක් කොහොමදයි කාම ලෝකයේ යන්නේ නැත්නම් ආගාමී කියන්නේ නැවතෙන්නේ නැහැ කාම ලෝකයේ කියන අනාගාමී කියන ඉස්සෙල්ලක. අනාගාමී කියන වචනේ කියුවේ නැහැ. කිව්වේ අර විතර ධර්මයේ ගන්න කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් කියලා කියන්නේ. ධර්මයේ පිටමන්න අවබෝධය නොමැති. ඒ මහර දීරුවට සහලුවට අපහාසයක් ලක්වීමට ලක් වෙන විදියට කියන්නේ නැහැ ඒක. ජනමාධ්‍යට ඇවිල්ලා පස්තරේ රෝගවාහිනී මෙන්න මේ මාර්ගයට පස්දලාද කියලා නියම විදියට පස්තරේ කියන්නේ. යම්කිසි කෙනෙක් කියනවා නම් කියන්නේ මම සමාජ දෙක නැහැ කියලා මම කියන්නේ. යම්කිසි කෙනෙකුට ඇවිල්ලා අභියෝග කරනවා නම් මාත් එක්ක මෙන්න මේ වාදයට එන්න අභියෝග කරන්න කියලා මාර්ගවලදී කියලා කෙනෙක් කියනවා නම් පිළිතුරේ කියන්නේ මම ඉස්සරගෙන මොකක්ද? මාර්ගවලදී කියලා වචනේ කියන පුරා නම් ඒක නෝගලන සංකයිත දෙතියන කියලා කියන්නේ. සංකයිත දුර්වෙච්ච කෙනෙක් කියලා අභියෝග කරන්නේ. එනිසා ධර්මයේ ගන්න දිනා ධර්මය හරහා තේරුම් ගන්නවා යම් කෙනෙක් ප්‍රකාශ කරනවා නම් සැබෑ සිටනයි සතර පතරයි කියලා. මෙන්න මේ වගේ තමයි පිළිතුනේ ඒ තැනැත්තිය සෝනාමිණිය ඇහිලා බොහෝ අධිගමනක් දෙගෙන ප්‍රකාශ කළේ. සෝනාමිණියගේ මේ චරිත කතාව පිළිබඳව බුදුහාමුදුරු මහින් දැනගෙන හිටියා. දැන් ඉන්නේ කාර්තාව ගැන මේ රහත් භවයේ පස්නාර පස්සේ මේ බහුපතිනා කියන කාර්යාව සමාගම විශේෂ ප්‍රකාශය කරනවා. ඒ උදාහරණයක් ඇහැට ප්‍රකාශ කරනවා. මට මෙච්චර දූදරුවන් හිටියා. දූදරුවන් ඉන්න රැකවරණයක් පිළිසරණක් ලැබෙයි කියන විශ්වාසය මම කටහොතේ. නමුත් එහෙම හදාපු දරුවන් මේ මට රැකවරණයක් ලැබුණේ නැහැ. මට සැපය රැකවරණේ ලැබුණේ ධර්මයේ මට දරුවෝ නිසා ලැබුණේ කොහොමදයි. මට දරුවෝ හුඟක් ඉන්නේ නිසා ලැබුණේ නම් විතරයි. බහුපතිනා කියන නම විතරයි මට ලැබුණේ. වෙන දරුවන් මේ මහල ඉච්ච දැනන්නේ කියලා. පින්නතුනි දරුවන් හදන දෙපර තියෙන ඇත්තම්. දරුවෝ ඇතෙම අනාගතේ සාකන්න පුළුවන්. දරුවෝ ඇතෙම වෛද්‍යව වෙන්න පුළුවන්. විශේෂයෙන්ම වෛද්‍යව වෙන්න පුළුවන්. නමුත් පින්නතුනි දෙඩ දුක හැදලේ තැනට ආවේදී. මහලු වෙලා එක් තැනකට ආවපදී. මරණ ආදියටදී. ඒ කොයි තරම් දස්ත වෛද්‍යවරු නම් දරුවන්ට උදව් කරන්න පුළුවන් කීමක් තියෙනවා. අපි අපේ යමෝගිය සම සමාන ඉතිං සහයාගත් දෙයක්. ඒ නිසා පින්නතුනි සැබෑ රැකවරණයේ තියෙන ධර්මයේ අන්න තියෙන රැකවරණීය සලකා ගැනීම සඳහා කිහිපෝ සෝනාමිණිය ඔබයි සෞරදේශ දෙවිස්සගේ පින්නතුනි වීරයෙන් ධර්ම මාර්ගේ ගමන් කළා මේ යුගේ ඉඳලා වුණා. ඒ වගේම අවුරුදු 130 මහ රහතන් කෙනෙක් තමයි රාජහාමුදුරුවෝ. රාජ කියලා හාමුදුරු කෙනෙක් විදිහට සැලුත් හාමුදුරන් සිටියේ. මේ රාජකීය පුජ්‍යලයා ජීවිත අන්තිම කාලෙදී ජේතවනාරාමයට ඇවිල්ලා බොහොම දුකේ කාලය ගත කළා. බුදුහාමුදුරුවෝ දැක්ක මේ රාජකීය පුජ්‍යලයාගේ සම්පත්තිය දැකලා සංඝයා රැස්කලා. සංඝයා රැස්කල සංඝයාගෙන් අහනවා යම් කිසි කෙනෙකුට මේ රාජකීය උපකාරයක් වෙනවා කියනවාද කියලා. මේ අවස්ථාවේදී සැරොත් හාමුදුරුවෝ ඉතිපත් වුණා. සැරොත් හාමුදුරුවෝ කියනවා ස්වාමීන් වහන්සේ මම දවසක් පින්න පාටේ වැඩියා. මම පින්න පාටේ වැඩිනකොටම මේ රාජත් සිංහමණ යමින් සිටියේ. ගෙදරක් ළඟ හිටියා. ඒ ගෙදරක් ළඟ ඉන්න අවස්ථාවේදී රාජක දෙදක කියලා කතාගෙන ගෙදර මිනිස්සු කෑම ටිකක් දෙනවා. මට කලින් රාජ කිව්ව නිසා. නමුත් මේ රාජ මම නොදැකලා මගේ පැත්තට අත දිස්සලා මට ඒ දාන එක බෙදන්න කියලා. මට එහෙම උපකාරයක් වුණා මේ රාජ. මේ අස්තාරයේ බුදුහාමුදුරුවෝ හනවා සාරිපුත්ත. එහෙනම් සාරිපුත්ත ඒ උපකාරය නැති වෙන මේ රාජ දෙවිද වෙන. සරොත් හාමුදුරුවෝ ප්‍රඥාවතුන් යන අග්‍රස්ථාන පත්‍රයේ කිවි. සරොත් හාමුදුරුවෝ තේරුම් ගත්ත බුදුහාමුදුරුවෝ මේ මොකද කියන්නේ කියලා. බුදුහාමුදුරුවෝ සඳහන් කළා සාරිපුත්ත මේ රාජව මහාන කරන්න කියලා. සරොත් හාමුදුරුවෝ නිශ්චිතයි කියලා රාජ මහානුන් යාළුවෙක් තේරිස්සේ. නම් බොහෝ දෙනෙක් වයසට ගිහිලා මහරජායි පින්නතුනි සම්වර කරන අමාරු කොහොම නොනික් මොන ගැටුමක් තියෙනවා. නම් රාජ හාමුදුරු කියලා කියන්නේ අර රාහුල පොඩි හාමුදුරු වගේම ඉතාම නිහතමානී ගතුමක් තියෙන්නේ. මේ ශ්‍රද්ධාවෙන් ප්‍රතිඵල ගන්න නම් පින්නතුනි අපිට කොයි තරම් පුදුස්සක් තිබුණත් අධ්‍යාපනික වශයෙන්, ආර්ථික වශයෙන්, රූප සම්පන්නිය වශයෙන්, ධනිය වශයෙන් කොයි තරම් පුදුස්සක් තිබුණත් ඒ සියල් කොන වටින්නේ මේ ධර්ම මාර්ගය යන කෙනා හැටියට නිහතමානීකම තියෙනවා. අන්න ඒ නිහතමානීකම තියෙන ගුණය රාජ හාමුදුරන්ගෙන් හොයින් තිබුණා. ඇතැම් විට ඉස්සරහින් පින්න පාසේ වඩිනවා සමන්ත කාලේ මහ රහතන් වහන්සේ අවුරුදු 7 8 10 පොඩි හාමුදුරුවෝ. තාන අඳුර පිට පස්සේ මම තාන්න මහණ දෙනිසා පිට පස්සේ ගමන් කරනවා. මෙන්න මේ ගුණ දහම් තිබුණ නිසා පිළිතුනේ රාජහාමුදුරට පුළුවන් වුණා මහණර නෝ කරකින් මරහත් බවට පත් වෙන්න. මෙන්න මේ වගේ ඒ වගේම බක්කොල හාමුදුරුවෝ අවුරුදු 80 වෙනි මහණුනි. අවුරුදු 80 වෙනි මහණලා තවත් අවුරුදු 80ක් හිටියා. මේ සම්බුද සාසනේ සුවිශේෂී දෙන්නේ ඒ අවුරුදු 160කම කාලයකදී කියනවා කිසිම මාකට ගියේ නැහැ කියලා. අතර බොහෝ ගුණ දහම් අතරු කෙනෙක් මේ ශාසනයේ හිටියේ නිරෝගීව කුසලයන් අතරින් ප්‍රධානම කෙනා. බක්කොල හාමුදුරුවෝ 260 ජීවත් වුණා මහන්සිය රහත් වුණා. පිටුපිට අපට දැන් මෙහෙතන වයසට ගියාමාවුදු 60-65 කියන පස්සේ දැන් විස්රාම ගිහිල්ලා දැන් මට මුකුත් කරගන්න බැහැ ඉතින් දැන් මේ ඉවත් නිකන් ඉන්නවා කියලා. මුතුම හාමුදුරුවන් කාලේ පිටුපිට වයසට ගිහුවා යන ධර්මයේ ප්‍රයෝජන ගන්න එහෙමයි. අපි වයසට යනවායි කියලා කියන්නේ එකාටදී පින්නතුනි අපේ මරණය කරා ළඟිනු විතරක් නෙවෙයි යන්නේ. බොහෝ දෙනෙක් හිතන්නේ වයසට යනවා දැන් මරණය ළඟ වෙනවා කියලා. මරණය ළඟ වීම නෙවෙයි ජීවිතයේ තියෙන අතුර. ජීවිතේ තියෙන අභාග්‍යය. අපි මේ ගතවන දිනයන් පාසාම අපිට මේ අපි වෙන්නේ පින්නතුනි. සතර බොහෝ කාලයක් පින්නහම් කරලා ප්‍රාර්ථනා කරලා බොහෝ දුක්මාන්තයේ දුර්ලභ තීසම් කරලා ලබාගත්තු ගෞතම සම්බුද්ධ ශාසනයයි දිනක් පාසා අපට නිහිරව යන්නේ. අන්න ඒ අමතක කරන්නපා. මේ ආත්ම භාවයට අහිමුණයි කියලා කියන්නේ බොහෝ දේකට හිතන විදිහෙන් අපට මෛත්‍රී බුදුහමෙන් කාලේ මහාන වෙන්නකෝ මාර්ගපත ලබන්න උතුලන් කියලා. පින්නොතුනේ දැන් මෙතන මේ ගෞතම සම්බුද්ධ ශාසනය අපට අහිමිවීමත් එක්ක ඇතැම් විට සුපති අහිමිවීමත් දිනි. මෛත්‍රී බුදුහාමුදුරනේ බුදු රුක්තිය දහස් ගණනක් ලෝකේ පහළ වෙමින් පහළ වුණාද කියලා ආරංචි මාත්‍රයක් අපට ලැබෙන දෙයක් තිබන්න බෑ. ඒ තරම් දුර්ලභ අවස්ථාවක් මෙයා පිළවන්නේ තියෙනවා. මෙන්න මේ අවස්ථාවේ අපි ලබන ප්‍රධානම දේ තමයි පින්නතුනි ප්‍රඥාව ලබා ගැනීම සඳහා වූ මේ වැඩ පිළිවෙල හේතනට ඕන. අර සතර විපල්ලාස දුරු කිරීමට හේතු වන විදියට ජීවිතේ දකින්නට ඕන. ඒ සඳහා සම්මාදිටිය කරගන්නට ඕන. සම්මාදිටිය කියන්නේ කෙනෙක් පැත්තකින් මේ අම්මස්සට සම්මාදිටිය යපි ඉස්සරහම දාන සීලාදී භාවනාව වදී පින්කම සම්රූපව අපට සැප විපාක ලැබෙනවා. අපි කරන අකුසල සමගාමීව අපට අකුසල විපාක ලැබෙනවා කියන විශ්වාසය මෙන්න මේ දැක්ම ඇති කරගන්නට ඕන. ඒක තමයි සම්මාදිටිය ප්‍රඥාවේ මූලික පියවර. හැබැයි මේ පියවර විතරක් නෙමෙයි බුදුදහමේ කියන්නේ බුදුදහමෙන් මේකයි ස්මාර කියපු තවත් දෙවෙනි පියවරක් තියෙනවා. ඒකද කියනවා ආර්ය සම්මාදිටිය කියලා. අරිය අනාත්ම ලෝකතර මස්සංගා කියලා සම්මාදිටියක් තියෙනවා. මෙන්න මේ සම්මාදිටිය තමයි පිළිගන්න අපට දුක පිළිබඳව අවබෝධ කරගන්න. දුක පිළිබඳව අවබෝධ කරගන්න. අපිට පිළිතුරු මේ මහා දුකක් තියෙනවා. අපිට මේ දුක විඳිනවාද කියලා හිතෙන්නේ නැහැ. ඒ දුක ටිකක් හරි තේරෙන්නේ තමයි ළඟම කෙනෙක් ලැබුණාම, ළඟම කෙනෙක් අසලිය වුණාම, ළඟම කෙනෙක් නිලියනවා. සමීප තම කෙනෙක් නිය ගියා ඒක ටිකක් තේරෙනවා. සමහර සංදාවට ගන්න දීපුවාම ඒක තමයි වෙන්නේ. සැබෑ ස්වභාවයෙන් අපි මේ දුකක් විඳිනවා. ඒ දුක අපි සැබෑටම තේරුම් ගත්තොත් පිටතුනේ තේරුම් අරගත්තු දවසට අපි මේ දුකෙන් නිදහස් වෙනවා. අපි යම් කිසි දෙයක් පිටතුනේ ආසාවෙන් යමක් දැක්කනම් ඇහුවනම් බැලුවනම් දිලෙන් රස විඳනනම් ඒක සමගාමීව ඒකට බැඳීමක් ඇති වෙනවා. ඒදී අපට අහි වෙනකොට අපි අනිත්‍යයෙන් දුක් වෙනවා. අපි පීඩාවටපත් වෙනවා. මේ පීඩාව මත තමයි විතර මේ මේකට හේතු මල දහම කියලා. යම් කිසි සමුදේලා මා සම්පන්න නිරෝධ ධර්ම කියලා කියන්නේ මේකයි. මේ ධර්මා කියන ගාථාවෙන් ඉඳලා උපදෙස් පරිග්‍රහයේදී අපි හඳුන්වන යන්නේ මේ යථාර්ථයමයි. මේ මේ දුක ආශාව තියෙනකොට බැඳීම තියෙනකොට සතුෂ්ණාව තියෙනකොට අනිත්‍යයෙන් දුක හදගන්නවා කියන කාරණේ. යමකට අපි යම්කිත් මස්තමකට බැඳුණා නම් පින්නොත් නරිස්තරේ කියන්නේ ඒ සා ප්‍රමාණයට අපි දුක අල්ලගත්තා කියන එකයි. අපි දන්නවා ලාම්පුවක් ගන්නවල කියනකොට ඒ ලාම්පුවට සතු වෙනවා. මෙරු වගේ සතු වෙනවා පොඩි ප්‍රෝමීන් වෙනවා. ඇවිල්ලා මේ සතා ඒ ලාම්පුව දැනට පනිනවා. ලාම්පුව දැනට මේ සතා යන්නේ දුක් විඳිනද? ඒ විහානි කරගන්නද? නෑ මේ සතා යන්නේ ඒ නාම දෙන්නේ සුවයක් පිළිගියා. එතැන්පිට එකවරක් දෙවරක් නෙමෙයි පණ තියෙන සම්මාර ලාම්බුදයට මේ කතා පහල ගියා යනවා කිනම් යනවා පහිනවා. මේ සතා මනා පුරුදු විදිහේ දෘෂ්ටියක් කියේ කියලා. පිටතින් මෙන්න මේ වගේම තමයි අපි ජීවිතය යම්තා ඇතින් රූප බලන උත්සාහ කරනවා නම් කායයෙන් සබ්දහන උත්සාහ කරනවා නම් දිලෙන් රස විඳින උත්සාහ කරනවා නම් මේ කියන්නේ මෙතන තියෙන පැත්තෙන් අපි මේ දුක් විඳින්න අර සතා නාමුදලට පණින වගේ නොවාර්තිය දහස් ගානක් අපි මේ වගේ දෙනවා. මේ යන්නේ අපි නිකන් නෙවෙයි අපේ තියෙන නොදැනුවත්කම නිසා. අපේ තියෙන නොදැනුවත්කම නිසා. නමුත් මේ අවබෝධය බොහෝ දෙනාගේ ජීවිත අත්දැකීමක් එක්ක එන්නේ වයසට ගිහින් ඉස්සන් වෙච්ච කාලෙක. දරුවෝ ළමලා ඇකි අවස්තරලා විස්රාම ගිහිල්ලා හැරමිටි අතකාලු කාලෙක තමයි මේක තේරෙන ගන්නේ. හැබැයි පිළිතුර එහෙම තේරෙනකොට නම් විවාහ කාලේ ප්‍රමාද වැඩි. මේක කලින්ම තේරුම් ගන්න පුළුවන් නම් ඒ තේරිච්ච කෙනා ඊට වඩා දහමින් ප්‍රයෝජන ගන්නවා. ඒක නා මහන්නෙක වෙන්නේ නැහැ. ඇතැම් විට ගෙදර සමාන දරුවෝ පෝෂණය කරමින් සාමි බාහිරම් යුතුකම් කරමින් මව දෙමව්පියන් කැන් යුතුකම් කරමින් මේ සියල්ලක්ම කරමින් ඒ තැනැත්තා මේ ධර්මයේ ප්‍රයෝජන ගන්නවා. ධර්මයේ ප්‍රයෝජන ගන්නවායි කියලා කියනවා පිළිතුරේ මේ කියන බැඳීම් වලින් ඇතිසාර බැඳීම් අඩු කර ගැනීම සඳහා ධර්ම උපාය. බුදුහාමුදුරුවෝ දේශනා කළ උන්වහන්සේගේ පළවෙනි ධර්ම දේශනාව වන ධම්මචක්ක සූත්‍රයේදී ජාති දුක්ඛ ජරාති දුක්ඛ ව්‍යාධි දුක්ඛ ආදී වශයෙන් කියන අවසාන කාර්යයේ දේශනා කළ සංජිත්තේන පංචු මහදානස්කන්ධා දුක්ඛං කියන කාරණය. මෙන්න මේක තමයි පිටින් අපි බෞද්ධයන් හැටියට අපි ප්‍රඥාවසුන් කියලා අහන්න කැමති නම් ප්‍රඥාවන්ත කෙනෙක් කියන අරිත්තය අපිව ප්‍රශංසා කරන්න දකින්නවා නම් මෙන්න අපි තේරුම් ගත යුතු ප්‍රධාන කාරණය. සංජිත්තේන පංචු පාදානස්කන්ධා දුක්ඛ කෙටින් කියනවා නම් ස්කන්ධ පංචකයම දුරයි කියන කාරණය. අපි එහෙන් රූපයක් දැකලා ඒ රූපයම අඳුරා ගන්නයි කියලා කියන්නේ මස්තනික මේ ස්කන්ධ පංචකයම කොට නැගුණා. යමක් දැක්කනම් එසයි රූපය කියන දෙක රූප ස්කන්ධය. ඒ දෙකෙන් ඇතුළත් විඥානයේ විඥාන ස්කන්ධය. ඒ ඇතුළත් ස්පර්ශයත් එක්ක ඇතුළත් වේදනා වේදනා ස්කන්ධය. ඒ පිළිබඳව හඳුනාගත් දෙක සංඥා ස්කන්ධය. ඒ පිළිබඳව චේතනා පහළ කිරීම සංස්කාර ස්කන්ධය. ශරීර ස්කන්ධ පංචකයම කොට නැගුණා. අපි ඉන්නේ අයෝනසෝ මනසාරයෙන් නම් මේකයි අදහස්. කලින් සාප්තියක් ඇහුවත් ඒ වෙලාවේ සාප්තිය අහනකොටම පිළිතුරු නෑ. හැබැයි හඳුන ගන්නකොටම ස්කන්ධ පංචකය හටගෙන විවදලා තමයි. ඉතාම ක්ෂණික රැකියන ක්‍රියාවලියක් මේක. ඒක ක්ෂණික රැකියන දිගට යන්නේ අපිට මේක වෙනස වෙන් කරලා හඳුනා ගන්න බැරි තරම් මේ මේ කියන්නේ. ලෝකේ පහළ වෙන බුදුරජාණන් වහන්සේ කෙනෙක් ප්‍රඥාවෙන් මේ ආකාරයට අවබෝධ කරගින ලෝක සත්‍යය කියලා ඉතාම කරුණාවෙන් මේක දේශනා කරනවා. මෙන්න මේ වෙනස මේ ක්ෂණික රැකිය වෙලා නිරුද්ධ වෙන මේ යථාර්ථයත් එක්ක මේ ඇති වෙන ස්කන්ධ පංචකයේ හට ගැනීම නිරුද්ධ වීම ආස්වාදය ආදීනව නිස්සරණ කියන මෙන්න මේ කාරණා පහ නැවත නැවතත් නොමනින් වටහා ගන්නවා නම් අපි බින්දුනේ මේ රෝගයේ කෙරෙහි තියෙන ආශාව ටිකෙන් ටික අඩු කර ගන්නවා. වේදනාව පිළිබඳව තියෙන ආශාව අඩු කර ගන්නවා. අපි මේ දකින හල රූප පිළිතුරු වේගෙන් වෙනස් වෙන යන රූප මෙයන්නේ. අපි මේ විඳින වේදනාව දැන් මේ පිළිතුරු මෙතන වාඩි වුණා නම් වාඩි වෙච්ච මුල් අවස්ථාවේ හරිම සනීපයිනේ. නමුත් වාඩි වෙලා ටිකක් කලින් ගියාම මොකද වෙන්නේ? ටිකෙන් ටිකේ සනීපයි වල දැන් ටිකක් සමාරුයි. දැන් අතපය දිග අරිනවා දැන් ඉතින් නැගිටින්න අපේ ස්ථාන තමයි ඉන්නේ. අපි පිළිතුරු සමස්ත ජීවිත කාර්යයේදීම කායික වශයෙන් සැපයක් විඳිනවා. ඉරියව් වෙනස් කිරීම විතරයි පිළිතුරු ඉතරේ දෙන ටිකම යන්නේ. යම් කිසි ඉරියව්වක් ආරම්භ වුණා නම් ආරම්භ වෙච්ච මොහොතේ අපිට හිතන සැපයි කියලා ටිකක් වැඩ ගියාට පස්සේ මධ්‍යස්ථ වෙනවා ටිකක් වැඩ ගියාට පස්සේ දුක ඇති වෙනවා ඉරියව් මාරු කරනවා. ඉරියව් මාරු කිරීමක් තමයි අවුරුදු 60ක් 70ක් ජීවත් වුණා කියලා කියන්නේ. අපි මේකට කියනවා සැප විඳයි කියලා. නැත්නම් දුක් විඳයි කියලා කියනවා. වේදනාව බොහෝ ලෝකම වේදනාව දිය කුබලක් වගේ දිය කුබල ස්තනික රැඳි වෙලා ස්තනික වැටෙනම නිරුද්ධ වෙනවා වේදනාව කියලා කියනවා. මේ වේදනාව මොනින්ද ඉන්නේ? සතර සතිපට්ඨානෙ වේදනාව පස්සනේ කරන්නේ මේක. සංඥාව හඳුනගන්න දේවල් මරීච රූපම සංඥා සංඥාව නිර්වක් වගේ. අපි මේ හඳුනාගන්න දේවල් කියන තුනේ හරියට රාත්‍රියේ දැක්ක සිහින වගේ. ඈත මහා පාර හස්තර කියනකොට දැකෙන මිලිඟු වගේ. මේව යථාර්ථයෙන් නෙමෙයි. යථාර්ථය වෙන්නේ. මේව යම් කිසි භෞතික දෙයක් තියෙනවා. නමුත් අපේ ඇහැට ලං වෙනකොට පිළිගන්නේ මේවා මේ උගස් වෙනස්කම් මේ තියෙන්නේ. එක උදාහරණයක් කියනවා අපිට හැදලා උදාහරණයක්. අපි ආහාර වාජනික ආහාර ටික සංග්‍රහ කරනවා. ලස්සනට එක එක පාට වෑංජන දිගෙන රසවත් දේවල් ටිකක් අපි වාජනික දාගෙන අනුභව කරනවා. වාජනික ගන්න අපි ආශිර්වාද හොඳට මේක මෙලව කරලා කටට දානවා. කටට දානකොට හරි රසයි කටේ විතර වෙනකොට. මේ කටේ මේ ආහාරයේ තියෙනකොට අපි හිතන්නේ මොකද්ද? මේ කටේ තියෙන මොනාරි කියලාද? මේ දැන් තමන්ගේ මුඛයේ තියෙන්නේ මේ වාජනික තියෙන ආහාරය කියලා නේද අපි හිතන්නේ? මේ බාහිර ලක්ෂණයට දෙන්නේ එක එක පාඩම තියෙන ලෑංගර ටික තමයි මේ කඩේ තියෙන කියලා හිතන්නේ. එහෙම රසිතන කවුරුත් ඉන්නවද? හැම දෙනාම හිතන්නේ දැන් මේ රස විඳින්නේ මේ බාහිර ලක්ෂණයට තියෙන ආහාර ටිකේ කියලා. යථාර්ථයේද? ඇත්තට මේ දැන් රස විඳින්නේ මේ දැන් රස ගැනෙන්නේ මේ බාහිරෙන් තියෙන ටිකද? දැන් රස දැනෙන පිණිසින් දැන් මේ කඩේ කෙලමා විස්තර වෙලා තියෙන මේ ගස් වලින් ඇමරිකේ ටිකයි මේ අපේ රස විඳින්නේ. ඒ දිගේ ලක්ෂණ බලන කියලා හිතාගෙන අපට අරගෙන පිටාලේ පැත්තෙන් ඉතිවුවත් ලක්ෂණ දෙකයි. ඒ දැන් රසම විදිහට දෙක පිනුතුනේ ඉතර ලක්ෂණ ගන්න වෙයි. පිනුතුනේ ජීවිත ආහාර කරන්නේ නැහැ. අපි මේ යම් කිසි දෙයක් විඳිනවා කියලා මේ විඳින්නේ සැබෑ සත්‍යය තුළින් මේ අපි කිසකයි මේ කිසිම මේ විඳින එක. බාහිර දේවල් අපිට විඳින්න කරන්න බෑ. සම්පූර්ණ අපි මේ ඉතිං දුක හෝ සැප විඳිනවා නම් විඳින්නේ මේ ඉතිං මාර්ගික. අපේ ළඟම ඥාතියෙක් මිය ගියා කියලා බලන්න. මිය ගිහලා දැන් ගෙදර මිනිහා තියෙනවා. අපි කියමු අපට වඩා වයස අඩුනේ කියලා. අපි දැන් දුකෙන් අඬාගෙන ඉන්නවා. අඬාගෙන ඉන්නකොට ඇතැම් විට ගෙදර අපේ ගෙදර පිටපස්ස යන කවුරු හරි කතා කරනවා. කතා කරලා කවුරු හරි කිලුවක් කරයි කියලා කියමු. අපි එලා ඉන්නවා. අර මරණය ළඟට ආව විනාර ජඩන අපි අර පිටපස්සට ගිහින් කවුරු හරි කිලුවක් කරද්දී ඉන්නවා. ආයි මරණය බලන කවුරුරි ආවනම් ආයි ඉස්සරහේ අනේ සංගියේ බලන්න අපේ මේ දරුවට වෙච්ච දේ කියලා ඔන්න කෑක හනවා. බලන්න කෙනෙක් අපුරාම අපි මේ ඉන්නේ. සැපක් හෝ දුකක් හෝ කියලා දෙයක් ඉන්නේ මේ ඒ මොහොතේ සනිතර දැනෙන දේ අපි හිතන් ඉන්නවා මේ ඉන්නේ බාහිරේ කියලා. නමුත් මේක යථාර්ථයේ මේ සැප දුක් කියන කවිනේ ඥාන්තර කිසිදෙන්නේ. අපි කණ්ඩායම් ඉස්සරහට ගියාම අපි හිතන් ඉන්නේ මේ රූපය තියෙන්නේ කණ්ණාඩියේ කියලා දැම්මිට. නමුත් අපි නුවණට යන්නේ දකින්න මේ කණ්ණාඩියේ රූපය තියෙන්නේ කියලා. අපි යම් කිසි දෙයක් මේ රූපය වෙනස් කරන්න ඕන නම් අපි කණ්ණාඩිය විශ්තරවද? අපේ මූණේ හරිය පොණ්ඩේ හරිය අපි කිම අවුල් වෙච්ච දෙයක් හරිය අපි සුදුසියක් හරිය කියනවා නම් අපි කණ්ණාඩිය වෙනස් කරනවද? අපි කවවත් කණ්ණාඩිය වෙනස් කරන්නේ අපි දන්නවා මේ කණ්ණාඩියේ රූපය තිබුණාට මේ කණ්ණාඩියේ රූපය තියෙන්නේ මේ සමහිතනේ මේ රූපයේ තියෙන රූපය වෙනස් කරනවා කියලා. නමුත් ඒ කණ්ණාඩියේ ළඟටම බලන්න පිළිතුරුනි බල්ලේ හරි පෙළලේ හරි වඳුරේ හරි આવක් මොකද්ද? ඒ සතා හිතන්නේ මොකද්ද? ඒ සතා හිතන්නේ ඒ වගේම සතෙක් මේ කණ්ණාඩියේ තියෙනවා කියලා. ඒ සතාට මුරනවා, විරිස්සවනවා, අතිංගහනවා, කණ්ණාඩියේ පිටපස්සට ගිහිල්ලා බලනවා, ආයිස්රාට වෙන බලනවා, හත් දානවා, ගහගන්න යනවා. මේ සතා හැමදේම සතාට නොතේරෙන නිසා මේක තරයි. නමුත් බුද්ධියෙන් පිළිවෙච්ච මනුස්සයෙක් අපි ඒ වැඩේ කරන්නේ. නමුත් කණ්ණාඩියේ ළඟදී නොරවටන අපි අනිත් හැම තැනදීම රැවටෙනවා. අනිත් හැම තැනදීම රැවටෙනවා. රහත් භාවයට පත් වෙච්ච කෙනා මේ රැවටීමට ලක් වෙන්නේ නැහැ. රහත් භාවයට පත් වෙච්ච කෙනා මේ රූප දකිනවා. මේ රූපේ ලක්ෂණ දකිනවා. මේ මල්වල මේ මෙතන තියෙන ගෝතිය මේ පිටිමහත්යේ මේ මල්වල ලක්ෂණ දකින්නවා. නමුත් ඒ ලක්ෂණ දකින්නත් එක්කම දකින්න මේ බාහිර සාධක ටික නිසා මේ සැපෝ දුකින්නේ මේ මනසේ මහාගල චිත්‍රයේ කියලා කෝ දකින්නවා. මේ හේතු බල දහම් ටිකට එකතුවක් වෙයි. මේ ආලෝකය මේ ඔක්කොම ටික එකතුවක් තමයි මේ තියෙන්නේ. දැන් බලන්න මෙතන එක පාරම ක්‍රිස්තුස්ගේ කෝකුණදී මේ ලක්ෂණ තියෙනවද? බලන්න තනිකර මෙතන ඔක්කොම අන්ධකාරයක් නේ. එතකොට මෙන්න මේ සාධක දෙක එකතුවක් තමයි මේ තියෙන්නේ. එතකොට මේ යථාර්ථය දන්නේ නැති කෙනා මේ බාහිර ලක්ෂණ හොයාගෙන බාහිර යනවා. ගිහිල්ලා පහන් දැන්න කරා ගිහින් පොර කලන් හදලිය වගේ. අර පුඩා කතා වගේ සතර ගමනේදී මේ දුක කරන්නේ යන්නේ. යථාර්ථයේ දකින්න කෙනා දකින්න මේ ටික තියෙන්නේ මේ ආලෝකයේ මේ Taman ගැස්ස මේ බාහිර රූප ඇතුළේ මේ සාතරික එකතු වෙන මේක තියෙන කෙනෙක් දැකලා මේකට උනා දෙන්නේ නැහැ මේකත් එක ඇලෙන්නේ නැහැ මේකත් එක ගැටෙන්නේ නැහැ මේ දෙක දෙක උපේක්ෂායෙන් දකින්න මේ හේතුවල එක එකතුවක් මේ හේතුක නිරුද්ධීමත් එක්කම එකලම තමයි කොහොමද වෙනවා ආයිසාවත් අලුත් අත්දැකීමක් එන්න කියලා මේක මම දකිනවා එන්න දින අපේ බුදුහාමුදුර ධර්ම දේශනා කළේ මෙන්න මේ අතර දෙලාගින් නැහැ මේ යථාර්ථය අපිට යම්කිසි දවසක අපි දැක්කනම් තියෙනතනි අපි මේ බාහිර දේවල් පිළිබඳව කියන බැඳීම් ආවගේ ධර්ම ටිකෙන් ගණන් කරනවා බැඳීම් ආසම අඳුනායි කියලා කියන්නේ අනිත් පැත්තේ මොකද වෙන්නේ අනිත් පැත්තේ මහා දුක් ටිකක් පිළිබඳව ටිකෙන් කතා දෙමින් තියෙනවා මේ දුක් පිට විවිධයයි කියන හතර ගමන අපි ටිකෙන් නිකඩු වෙනවා එතකොට මේ ආත්ම භාවයෙන්ම මේ සංසර ගමන අවසන් වෙනවා අපි බාහිර රූප දැකින සම්ධාන කියන ආසාරයෙන් නම් කියන්නේ නැවත මේ ආසාජික දෘෂ්ටිමත් කරගන්න පුළුවන් තැනක් අපි ඉපදෙනවා. නමුත් මේ ආසාවයන් දවසක අපි සපුරාම නිදහස් වුණා නම් අපිට නැවත ඉපදීමක් නැහැ. යම් කෙනෙක් ඉපදුණා නම් ඉපදීම බොහොම හොඳ දෙයක් කියලා අපි අපිට හිතාගෙන ඉන්නවා. අවුරුදු 20 40 උපරිම 45 දෙනා හිතාගෙන ඉන්නවා. නමුත් 45 න් පස්සේ ටිකෙන් ටික නේද දුකනකොට ඉතාලියන අභිදාන කරන් දක්වා දැක්වෙන ඉපදීම කියලා. ඒ නිසා බුදුදහම කියන්නේ මරණය නැති කරන්න දේශනා කරන උදාහරණ නෙමෙයි. ප්‍රකාශන වහන්සේ මරණයට පත් වෙනවා. බුදුදහම කියලා කියන්නේ නැවත ඉපදීම නවත්වන ධර්ම. නැවත ඉපදීම නැති කරයි කියලා කියන්නේ මහා දුක් වලින් අපි නිදහස් වෙනයි කියන එක. මෙන්න මේ සඳහා තියෙන අපි දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාන් නිරතුරුව අපේ ජීවිතේ කර ගන්නට ඕන. සුභෝ පුණ්‍ය සුචෝකේ පාකාරයට පින්තම් කරගෙන ජීවිතේ සම්පරස්තර ගන්නේ ඒක නා ජීවිතන කාර්ය සතුටින් දැනෙමින් ජීවත් වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ දුකෙන් නිදහස් වීමේ මාවත වූ ශ්‍රද්ධාවෙන් පිළිතලා සීල සමාධි ප්‍රඥා කියන විශේෂයෙන් අනිත්‍යතාවය ලොක්ක මේ විදර්ශනාවට සමන්විත නිතර යොමු කර ගන්නවා. මේ අනිත්‍යතාවයට කොටින් දකිනවා අනාපසාරයේ නොනින්න දිනවා මේ දැකීමත් එක්කම පින්නතුනි කිසිදු දෙයක් කෙරෙහි ඇලියම ඇති කරගන්නේ නැහැ නැත්නම් සිත් ලෝකේ උපාන්‍යයි මුළු ලෝකයක් වෙනස් වෙද්දී මුළු ලෝකයක් හදා වැළපෙද්දී සමාන නොඅඩා නොතේන පුරාමියේ මානසිකව ඇති කරගන්නවා මෙන්න මේ සඳහායි පින්නතුනි අපට බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළේ උන්වහන්සේ දෙන්නේ අපේ ශරීරයේම නොනින්න දකින්න නාම රූප විදියට රූප වේතන ආදී ස්කන්ධ විදියට ඒ වගේම චක්කු ආයතන ආදී ආයතන 12 විදියට චක්කු ධාතු ආදී ආයතන 18 විදියට ධාතු 18 විදියට මේ විවිධ ආකාරයෙන් කොටස් කරලා බෙදලා අනිත්‍ය දුක් අනාත්ම ආස්වාද ආදීනව නිස්සරණ වශයෙන් නැවත නැවතත් බලන්න කියලා දේශනා කරා. එහෙම බලන්න නම් අපි හොඳ ධර්මඥානි යුක්ත වෙන්න ඕන. අපේ තියෙන ඇහිම් ගැටීම් ටික අඩු වෙන්න ඕන. බාහිර සාධක පිළිබඳව තියෙන නිර්සකභාවය ටික අඩු වෙන්න ඕන. විතරම උපේක්ෂා ආකාරයට බාහිර දිනු කරගෙන විශේෂයෙන් කය වචනය සංවර කර ගැනීම පදනම් කරගත්තු සීලේ නම් ස්ථාවරයෙන් පද නැමෙහි අතිවාරයේ අතිවාරමෙහි නිතර අපේ ස්ථාවර සිටිනට වන සිල්වත් යන ගමනක් මේක මෛත්‍රිය ප්‍රමුණ කරමින් යන ගමනක් මේක අනිත්‍ය අතුරු කරගෙන අනිත්‍යට දොස් කියමින් යන ගමනක් නෙවෙයි අනිත්‍ය ධර්මයේ රකින්නේ නැහැ කියලා අනිත්‍යට බහිමින් යන ගමනක් නෙවෙයි මාසා යසා යම්පුස්තන් කියපුවා ආයත අරිණක පුත්‍රයා කියෝදී අවශ්‍ය කියනවානේ අනිත් හැම සත්‍යයේ කෙරෙහිම සමාජයේ දෙකම පුතාගෙන හැදීමෙන් කරුණා මෛත්‍රිය උපදවන්නේ නැහැ මේ ගමන යන්නේ අන්න එහෙම යන කෙනාට තමයි තියෙන්නේ මේ ධර්ම මාර්ගයෙන් අපට ප්‍රයෝජන ගන්න පුළුවන් සම්ම තියෙන්නේ ඒ සායයේ වටිනා ධර්මයක් අපි ලබා ගත්තාම ඒ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න අපි අපේ නුවණ බුද්ධිය ආර්ය ප්‍රමිය ධර්මයේ උපරිපාතක කරගමු ඒ සඳහා නිර්මාණ කරන්නේ මේ හැම දිනාටම නිරෝගී රෝගී සම්පත් ලැබේවා ඒ සඳහා ආශාසනා කරන ගෞරවනීය අපේ ජීවිතයේ සංඥාශේකර ස්වාමි වහන්සේට මෙවැනි පින්කම් සංවිධානය කරන්නට මෙවැනි පින්නතුන්ට උදව් උපකාර කරන්නට තව තවත් ශක්තිය ලැබේවා. රැස් කරගත් කුණි දහනගේ බලයෙන් ඔබ අප හැම දෙනාටම මේ දිනාටින්ට දෙවියන් වහන්සේ ලෝකයට උතුම් මොහොතක් වූ පින්කම් දෙත වාසනා වේවා කියලා ප්‍රාර්ථනා මුලින් සඳහන් කළ ආකාරයට මේ පින් සමේ දානත්තේ කිහිප පොලක් ඉදිරිනවා සුසුම් නානයන් කර මහත්මිය හේමාරාණි ලයිස් මහත්මිය කුමුදිනී රත්නායක මහත්මිය බලාපොරොත්තු වෙනවා ඒ තමන්ගේ මිනිහගේ ශාන්තියට සින්නම් මොඩන් කිරීමට ඒ වගේම තමන්ගේ දූ දරුවන් ඒ වගේම ජීවත් වෙන ඥාතීන් දෙමව්පියන් ආදීන්ට ආශිර්වාද කරන්නත් එනිසායේ පිළිතුරුගේ බලාපොරොත්තු ආකාරයෙන් අපට වේවා කියලා මේ ආශිර්වාද කරමු. මේ මුලින් නම් සඳහන් කළ මියගේ ඥාති මිත්‍රාදීන් ඇතුළු මේ තීසමර සහභාගී වෙච්ච මේ තිනතුණන් නියෝග යම්කා ඥාති මිත්‍රාදීන් පින් බලාපොරොත්තු ඉඳස් නම් ඒ සියලුම ඥාතීන් මේ පින් අනුමෝදන්ව එතනගේ සතර ජීවිත සුවපත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගේ ඥාතීන්ටත් පින් අනුමෝදන් කරවමු. ඉතාමනේ ඥාති නම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ඉතාමනේ ඥාති නම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ඉදන්නේ ඥාති නම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ රැස්කරගත් සියලු පුණ්‍ය ධර්මයන් සම්නාදෘෂ්ටික ශීකමෙන් දෙවියන් සම්මෝදන්ව ඔබ අප හැමදෙනාම අපේ රටේ සම්බුද්ධ ශාසනයන් බොහෝ කාලයක් වනේ ආරක්ෂා කරගත්වා. විශේෂයෙන් මේ විදේශගත අධ්‍යාපනය හදාරන වරුණී දිල්හානි දියණියතුරු ඒ දූ දරුවන් හැමදෙනාටම හොඳ ඉගෙන ගියාගෙන හොඳ යහපත් දරුවන් වෙලා අපේ රටේ සම්බුද්ධ ශාසනයට අපේ ජාතියට සේවයන් කරන්නට ඒ දරුවන් හැමදෙනාටම සත්‍යයේ ධර්ම වාස්නාව ලැබේවා. විශේෂයෙන් මේ පිළිසඳ අවවාදන් සාර්ථනා කරන ගෞරවනීය පඤ්ඤාසේකර ස්වාමීන් වහන්සේට මෙවැනි ශ්‍රී සම්මානය ලැබ කරගන්නට දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණය සැලසේවා. මහත්කේත් සිදකරණන්ද අපන කටයුතු හොඳින් සිදු කරගෙන මේ ශාසනය බබළුවන ස්වාමීන් වහන්සේට නිවීමට මහත්කේත් දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා කියන ප්‍රතිමෙන් අපි දෙවියන්ටත් සිංහන්වදන් කරවමු. ආකාශත්තාච බුම්මස්සා දේවානාංගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශත්තාච බුම්මස්සා දේවානාංගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ධර්ම ශ්‍රවණය කිරීමේ දහම්පඩල් පූජා කිරීම ආදී වශයෙන් රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් මේ හැමදෙනාටම මෙලොව වශයෙන් නිරෝගී සම්පත් ලැබේවා. ජීවත් වෙන කාලයේ සතුටින් සැනසීමෙන් ජීවත් වීමට මේ පින් සමස් හැමදෙනාටම ආශිර්වාදයක් වේවා. සතර ජීවිත සුවපත් වන ප්‍රාර්ථනා අනුකූලව උතුම් නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දුක්ඛම් පන්තා ච නින්දුං ආ භයං පන්තා ච නිබ්බයා සෝකං පන්තා ච නින්දෝකා පන්තෝ සම්දේති පානිනෝ දුකින් සේන සත් දුකින් මේ දෙත්වා පියෙන් සේන සත් බියනති වෙත්වා තොරින් සෑදෙන සත් සොන්නත් වෙත්වා නිසින්නේ හැම සත් සුවපත් වෙත්වා. හැමදෙනාටම තෙරුවන් සරණයි. ඔව් දැන් පරිශනාලය අධිපති ජිදුරනේ සාජිගේ පනදනාස්තවතේ රාජිගේ පනිසසනාස්තවතේ